තිරුවන් සරණයි. හැමදෙනාම ඉතාම ගෞරවයෙන් අදත් පිළිගන්නවා සති දිනහන්නේ කරන්නව ධර්ම සාකච්ඡාවට. අද සති අංග හතරවත දවස. අපි ඊයේ සතියේ සඳුදා දවසේදී බොහොම වටිනා ධර්ම සාකච්ඡාවක් නිරත වුණා. ඉන් අනතුරුව අපි යෝජනාවක් කළා අද දවසේදී අපි පූජ්ජපාද මාංකඩවර සුදස්සන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරපු පෞගේ දුරුතු පොයේදී ඒ දේශනාව කල්ලන් මිත්‍රට ශ්‍රවණය කරන්න කියලා ඒ අනුව අප සාකච්ඡාවකට එළඹෙමු කියලා. මොකද ඒ දේශනාවලින් බොහෝ වටිනා කාරණාවන් භාවනාව සම්බන්ධ ප්‍රස්තුත කරගන්න පුළුවන් කාරණාවන් නිස්පතු වෙන නිසා ඉතින් මම හිතනවා වසන්ත මහත්මයා, කමල් මහත්මයා තමයි ඔය වලට මේ තුම කලින් ආලත් තිබුණා. ඉතින් වසන්ත මහත්මයා, කමල් මහත්මයා අපිට ඉස්මතු කළ දේ කාරණා, ඒ වගේම ප්‍රීති මහත්මයා, සේන මහත්මයා එහෙම කියවන්න අවස්ථාවක් ලැබුණා කියලා විශ්වාස කරනවා, අහන්න අවස්ථාවක් ලැබුණා කියලා ඒ දේශනා වලට. ප්‍රීති මහත්මයාට අහන්න අවස්ථාවක් ලැබුණා කියලා හිතනවා මම. හොඳයි, අපි ඒ විදිහට කල්පනා කරමින් එමුනම් අද දවසේදී සාකච්ඡාවට එළඹෙමු. මම වසන්ත මහත්මයාගෙන් ආරම්භ කරගන්න. ඒ දුරුතු පොයේ දේශනාවේදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට කොහොමද සාකච්ඡාවට ආරම්භ ගන්න පුළුවන් ඒ දේශනාව සම්බන්ධ කරගෙන. දේවස්ථානයේ සිටිනාතම අත්‍යව ස්වාමීන් වහන්සේ දුරුතු පොයේ දේශනාවේදී හුඟක්ම යන උත්සාහ දැරුවේ මේ සතිපට්ඨානය පිහිටන ආකාරය ගැන. මේ සතිපට්ඨානය, සතර සතිපට්ඨානය කියන්නේ අපි කවුරුත් අපි අහලා තියෙන අහල් පුරුදු, ඒ කියන්නේ ඒ කායන වන්දිකේ මග්ගෝ සත්තානං සුද්ධියා කියලා ඒ වගේ, ඒ කියන්නේ මේ දුක්ඛම් පටුණති කරන්න ශෝක පරිද්වාරණ සමතු කුමාරී වගේ දිගටම උන්වහන්සේ ඒ විදිහට අර පුර එකෙන් කාරණාව කියලා උන්වහන්සේ උත්සාහ දරුවා අපි කියලා දෙන්නේ මේ සතර සතිපට්ඨානය කියන්නේ මොකද්ද, සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද, නැත් සතිපට්ඨාන කියන්නේ මොකද්ද, සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද, ඒ භාවනාව කරන අනුපිළිවෙලින් කියලා. ඔය වගේ මට මතක හරි තුන් විදිහකට බෙදලා විග්‍රහ දැනගත යුතුයි කියලා. ඉතින් ඒකදී උදාහරණයක් සතිපට්ඨානය කියන එක ප්‍රත්‍යක්ෂ සත්‍ය ඥානය දැනගන්න ඕන කියලා සත්‍යඥානය කියන ඉස්සරලා මේක දුක කියන එක විතරාර සත්‍යයේ දුක කියන එක ඇති වෙන්නේ කොහොමද කියලා අපි හිතන්නේ. දැන් අපි දුක කියන්නේ පිට එන්නේ බාහිරින් කියලානේ. දැන් අපි හිතුවොත් දැන් හැම දෙයක්ම දුකට අපි දුක කියන එක නැති කරගන්න අපි උත්සාහය දරනවා. මේ කාම ලෝකේ ඉන්න අපි හැම දෙයක්ම මේ අපි දිහෙත් බොනවා, අපි මේ ඇඟ පිසිදු කරගෙන, ඒ කියන්නේ තමන්ගේ දරුවෙක් ඉන්නාගේ දරුවා නැති වුණොත් අපිට දුකක් වෙනවා. ඒකෝට ඒ දුක එන්නේ නැති කරගෙන අපි උත්සාහ කරන්නේ දරුවාව ආරක්ෂා කරන කීක දේවල් යන්න දෙන්න එපා. ඒ විදිහටමමවාසේ වගේ දේවල් නියහතට කරුවා. දැක්කල ඉස්පස්සු නැහසේ පැහැදිලි කරේ දැන් සතර මේ අපිට මේ දුක එන්නේ අපි තුලින් නේද කියන එක තමයි කිව්වේ. මොකද අපිට දැන් එහෙම කොච්චර කළත් බාහිරින් ඒක නැති වෙනකොට එනවා දුක. ඉතින් ඒ දුක නෙමෙයි බුදු දහම වහන්සේ කිව්වේ, සමන් තුලින් ඇති කර ගන්න දුක කියන්නේ මේ අපි ඒක නිසා ඒ මත මේ උපාදාන කරපු නිසා. උපාදාන කියන්නේ අපි ඒක පිළිගත්තා. මේ මගේ කියන හැඟීමකින් පිළිගත්ත නිසා ඉතන තමයි දුක හටගස්සේ. අන්න ඒ විදිහ තමයි උන්වහන්සේ මුල ආරම්භයක් ලබා දුන්නු දේශනාව. තිරුවන් සරණ අපි අවස්ථාවක් කරලා බලමු කලින් කියන්නේ ඒක මේ දැනුත් තිරුවන් ගත විදිහ. තිරුවන් සරණයි. ඔව්, තිරුවන් සරණ වසන් මාධ්‍ය. ඔව්, ඔබතුමා පැහැදිලි කළ කාරණාව අපි මට අතමුගේ නඳුරු පොයේ දේශනාවට එහෙම අහන්න බැරුණා. නමුත් මේ ඒ ඔබතුමා කියපු දේවල් ඉතින් උන්වහන්සේ දේශනාවල පසුගිය කාල සීමාවම කියලා එතුමා උන්වහන්සේ පවුණක් නෙමෙයි. ඊට පස්සේ අපිට නොයෙකුත් විදිහට අහන්නත් ලැබිලා අපි කවුරුත් ඔය අවබෝධයන් තියෙනවා කියලා මට හිතනවා. ඉතින් නමුත් අතිනවා ඊට එහා ඔබට කී දේක තුන්වංශික දේශනාව තුළින් කිය උනාද කියලා අපි ඒවන් කොටස 35 කරගෙන බලමු. මේ හැමදාම කතාවෙන් කොටසට ඔබට කී දයක් කිය උනාද අපිට ප්‍රොජෙක්ට් ගන්න දෙයක් තියෙන කියලා ඒකටත් යොමු වෙමු. මම කවල් මහත්මයා කියලා තියෙනවා එතුමාට තව අද ටික වෙලාවකින් ටික ඉවත් වෙන්න වෙයි කියලා. ඒ නිසා මම කවල් මහත්මයාට වෙනවා ඉස්සෙල්ලා. තෙරුවන් සරණයි ඔබ හැමෝටම. ඔව් එතන අද මේක විශාල දේශනාවක් තුන් කොටසකට කතා කරා අර වසන්ත මහත්තයා කිව්වා වගේ එතුමා යමක් කිව්වා වෙනද කවදාවත් නොකීව දෙයක් කීප කරුණු කීපයක් කිව්වා පෙර නොකීව දේවල් එකක් තමයි එතුමා කිව්වා සතිපට්ඨානේ සතර සතිපට්ඨානේ අපි උන්වංශ කිව්වා කියලා කිව්ව නේද උන්වංශ දේශනා කළා උන්වංශ දේශනා කළා ඔබ මගේ වචනට සමා වෙන්න උන්වංශ දේශනා කළා සතර සතිපට්ඨානේ ලබා ගන්න සතර සතිපට්ඨානේ දියුණුවක් ලබා ගන්න බෑ සම්මාදිට්ඨියට එන්නේ නැතුව කියලා අනේ ඒක හරිම සිග්නිෆිකන්ට් නැත්තම් වැදගත් කාරණයක් ඒ කතාව කවදාවත් කියලා තිබුණේ නැහැ විතර කලින් ඒ එතන කියන්නේ සම්මාදිට්ඨිය එතුමා ඒක පෙන්නවා ඒක ආර්ය සමාදිට්ඨිය හැටියට එතුමා හොඳ ලස්සනට ඒක ගෙනාවා ඉතල කිව්වා මේ පළවෙනි දේශනාවේදී මම ඒක කියන්න ටික ටික කියන්නම් එතකොට ඒක දැනගන්න පුළුවන් එතුමා කිව්වා අපි ඉන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා හිතන් ඒ පෙන්නුවේ මෙහෙමයි අපි හිතන්නේ අපි සම්මාදිට්ඨිය ඉන්නක නමුත් අපි කරන වැඩ හැටියට මේ අපේ සංකල්පේ වැරදි. ඒ කියන්නේ අපි හම්බ කරන්න බලනවා ළමයි හදන්න කියන්නේ අරම ගණ්ඩ හදනවා එළියෙන් හැමදේම ගණ්ඩ හදනවා. ඒ නිසා අපේ සංකල්පේ වැරදි. ඒ කියන්නේ සම්මා දිට්ඨිය නැති නිසා සම්මා සංකල්පයක් නැහැ. ඒ නිසා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම මේ සේරම ඒ විදිහට යනවා කියලා හිතන් ඒක පෙන්නලා එතුමා පෙන්වුවා ඒක. දැන් බලන්න එතුමා කිව්වා මේ දැන් බලන්න මොකක්ද කියන්නේ මේ ඒක එතුමා පෙන්වුවා හොඳට එතුමා දේශනාවේ පෙන්වුවා අපි දැනගන්න ඕන දුක්ඛ සත්‍ය ලෝකෝත්තර සත්‍ය හතර නැත්තම් අපේ සතර මොකක්ද ඒකට කියන්නේ four noble truths නැත්නම් ආර්ය සත්‍ය හතර දුක සමුදය දුක නිරෝධය ගාමිනී මාර්ගය ඒක දන්නේ නැත්නම් අපිට කවදාවත් සමාධිය ලබා ගන්න බෑ කියලා එතුමා එතන ඒක මේ පළවෙනි වතාවට ඔහම කීවේ මම තුමගේ දේශන ඔක්කොම අහලා තියෙන කලින් ඒක හරි වැදගත් ඒක ඒ කියන්නේ අපිට සම්මාදිට්ඨියට ලෝකෝත්තර සම්මාදිට්ඨිය එන්න බැරි නම් මේ සතර සත්‍යපට්ඨානෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ කියන එක. නැත්තම් සතර සත්‍යපට්ඨානේ වඩපුවා වුණක් අය හිටියා නමුත් මේක නැති නිසා තමයි අපිට ඒක ලැබෙන්නේ නැත්තේ කියලා. ඒක හරි විශේෂ දෙයක්. එතකොට සමායෙන් මට මේ තේරුම් ගන්න මේ මට අදහස තියෙනවා ඒක එලියට දාගන්න බෑ මේ එතකොට ඔව් එතුමා ඒකට උදාසනයකට ගත්තේ මේ එතුමා මේ පහුගිය දවස්වල ගත්තු රුපියල් 5000 නෝට්ටුව එතුමා කිව්වා මේ රුපියල් 5000 නෝට්ටුවක් වැටලා තිබුණොත් ළමෙක් හරි වැඩි වහල් කෙනෙකු හරි දැක්කොත් ඒ දෙන්නගේ ආකල්පය මොකද්ද කියලා හිතන් එතකොට ඒ දරුවාට ඒක නිකන් අරදාසිකලයක් නැත්තම් මේ තුමාට කෙනෙකුට ඒක වෙන්නේ විශාල දෙයක් එතකොට ඒක ඒ උපාදානේ නැත්තම් ආශාව නිසා ඒ අදහස එන්න වෙනස් විදිහකට පේනවා කියලා ඒ එතනින් එයා ඒක දිගට කතා කරා ඒ ගැන ඒක අපිට තේරෙනවා ඒ කියන්නේ දරුවෙකුට ඒක කඩදාසිකයක් එතකොට වෙන කෙනෙකුට ඒක අහුල ගන්න යුතු දෙයක්. ඒත් එකම මිනිස්සු කඩදාසි අවුලවලා ගියොත් ඒ පාරේ ඒකට hina වෙනවා. නමුත් 5000 කොළ වැටලා තිබ්බනම් ඒ hina වෙන්නේ නැහැ කියලා මිනිස්සු. ඒ කලින් කියපු කතාව ආයතයක් කිව්වා. එතකොට ආයෙ කිව්වා එතුමා මේ දේශනා කරා. සම්මා දිට්ඨිය ගැන සම්මා දිට්ඨි සංකා සම්මා දිට්ඨිය තියෙනවා නම් සම්මා සංකල්පයක් ඇති වෙනවා. සම්මා දිට්ඨිය තියෙනවා නම් සම්මා සංකල්පයක් ඇති වෙනවා. එතකොට කෙනෙක්ගේ සම්මා වායාම සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා කම්මන්ත ඒවා හොඳ වෙනවා කියලා. ඒ කියන්නේ හොඳ අදහස් තියෙනවා නම් ඒවා සේරම ඒ කියන්නේ නැත්තම් කෙනෙක් මුදල් හම්බ කරන්න ගිහිල්ලා සතෙක් මරන්න වගේ වුණත් කරන්න පුළුවන් මේ ඒ ඒ ඒ හම්බ මේ ජීවිතය ගිනියඳ කරන්න ඕන නිසා ඒ සම්මා සංකල්පයක් තියෙනවා නම් එහෙම කරන්නේ නැහැ කියලා හිතන්න. තව පසු වෙලාවක එතුමා තව දෙයක් කිව්වා, තව වැදගත් දෙයක් කිව්වා. පළවෙනි යථාර්ථය එයා කිව්වා මේ සලායතන නිරෝධය ගැන කතා කරලා සලායතන නිරෝධයෙන් පස්සේ අනුපද ශේෂ නිර්වාණය ලැබෙනවා කියලා. එතුමා විතර කලින් හැමදාම කිය සෝපදි ශේෂ නිර්වාණය කියලා. ඒක සිග්නිෆිකන්ස් එක තේරෙනායිච්ච තේරෙයි. මම කියන්න යන්නේ ඒ ගැන. ආය තව දෙයක් කිව්වා අන්තිමට මේ අපේ පටිච්ච සමුප්පාදය ගැන කතා කරලා එතුමා ඒකේ මුලින් ළඟට කිව්වා හොඳට දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලායතන පත්‍ය පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන භව භව ජාති ඒ ටික කියලා ආපස්සට ආය කිව්වා පළවෙනි වතාවට මම කවදාත් ඒක අහලා නැහැ. අවිද්‍යා නිරෝධ සංඥා නිරෝධ සංඥා නිරෝධ විඥාන නිරෝධ විඥාන නිරෝධ නාම රූප නිරෝධ නාම රූප නිරෝධ සලායත නිරෝධ සලායත නිරෝධ පස්ස නිරෝධ කියලා. ඔක කවදාවත් කියලා තිබුණේ නැහැ. පස්ස නිරෝධ වේදනා නිරෝධ කියලා කවදාවත් කියලා දෙන්නේ ඔක අද කිව්වා. මේදා කිව්වා. වේදනා එතකොට ඒ විදිහට කිව්වා. අනෝත් ඔය ඒ තුන ලොකු වෙනසක් මේ කරපු දේශනාවල. ඒක තමයි මම ඔබතුමාට කියුවේ අහන්න කියලා හිට. අනික් වගේ නේතරන් මේ වෙනසක් කිව්ව නැහැ කියන දේ මම කිව්වේ අර සන්ත මහත්තයා කිව්වා වගේ. ඒ කියන්නේ විස්තර මේ හැම වෙලෙම කිව්වේ එළියෙන් බලන්න එපා. එළියට මේ සලායතන ඌවලට ගැලෙන්න එපා. එළිය පැත්ත බලන්න එපා. ඇතුළ බලන්න. මේ රෝහිතාස සූත්‍රයේ තියෙනවා වගේ. එතකොට තව මක්කට සූත්‍රය ගැන කතා කරා. මේ අර වඳුරාගේ ඒ කියන්නේ දරුවෙක් අපි කෙනෙක් දරුවෙක් නිසා මොනතරම් ඇලිමක් හිතෙනවා. දරුවගේ සූමුදලත් කැමතියි. දරුවගේ මේ සද්දයක් හුණත් ඒකටත් ආසාව අන්නේ වගේ. ඒක නිසා ඇලිලා ඉන්නවා කියලා ඒවෙන් ගැලවෙන්න බෑ කියලා ඒක පෙන්වුවා. ඒක මේ සත්පුද්ගල භාවයක් අපි අරගෙන තියෙන නිසා කෙනෙක්ගේ මේක එයා සාමාන්‍ය හැමදාම කියන දේවල්. එතකොට මෞතුමා දැක්කත් ඒ විදිහට කල්පනා කරන්න ඉගෙන ගන්න කියලා. කියන්නේ එළියෙන් දෙයක් බලනකොට හැම වෙලාවෙම ඇලෙන්නේ නැති වෙන්න බලන්න කියලා. මොකද ඒකෙන් තමයි අපිට උපාදාන වෙන්නේ කියලා. ඒක විස්තර කර හොඳ ලස්සනට කිව්වා ඒවා. ඒක හැබැයි ඒක කලිමුත් කියලා තියෙනවා. මම මෙතනින් නවත්තන්නම්. මේ තවයක කියනවා අහලා හිටන් පස්සේ කතා කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කොමල් මහත්තයා. බොහොම හොඳයි. මේ සමුලිකක් විදිහට මේ වැදගත් කොටස් ගණනාවක් ඉස්මතු කළා. ඔව් අපි උන්වහන්සේගේ දේශනාවල් ඒ වගේම කටුකුණ දහම්දු ජාමජි වහමඳු විනාන ක්‍රාමඳු වැනි ආමඳුගේ දේශනාවල් අපිට හිතන්න දේවල් ඉතුරු කරන නිසාවෙන් අපි ඒ වගේ කතා කරනවා වැඩිපුර. ඒකම මතක් කරනවා. ඉතින් අපි මේ සාකච්ඡාව මණ්ඩපය තුළ කිසිම දේශකයෙක් කෙනෙක් හෝ එම දේශනාවන් ප්‍රොමෝට් කරනවා හෝ ඒ දේශනාව කියන සියලු දේ සත්‍යයි කියලා කියනවා නෙමෙයි කියන කාරණාව. මොකද මේ කීප දේවල් වලත් අපිට හිතන්න දේවල් තියෙනවා. හැමදේම සත්‍ය කියලා ගන්න නැහැ මම නම්. ඉතින් කට්ටියත් එහෙම ගන්නත් එපා. මොකද අපි වෙනත් වෙන සූත්‍ර වලින් සිතලා බලලා තම තමන් හිතන්න තමයි තියෙන්නේ. යෝගී කාරණාවන් අද සාකච්ඡා තුළ අපි ඉස්මතු කරගමු සමහර දේවල්. හොඳයි මම කැමතියි ගෞරවයෙන් යොමු වෙන්න සේන මහත්මයාට. තෙරුවන් සරණයි. ඇත්ත වශයෙන්ම මංකට බල සුදස්සන හාමුදුරුවෝ කියන්නේ තාමත් ප්‍රසිද්ධ යෝගේ මෙතාම දුකයි ටිකක් ළඟ තියෙන තෙරුවන් සරණයි. අපි දන්නවා මංකල සුදස්සන හාමුදුරුවෝ කියන්නේ තාමත් උසස් වැදගත් ඒ වගේම උගත් ස්වාමින්වහන්සේ නමක්. දුන්නාසේ කියන දේවල් අපිට බැහැර කරන්න බෑ. එනමුත් අපිට හිතන්න ඕන දැන් අපි දැන් මජ්ජි සූත්‍රය වගේ සූත්‍රයක් ගත්තාම ඒකේ හිටිය ස්වාමීන් වහන්සේලා ඒ කියන කතාවල්දි කවදාවත් කිව්වේ නැහැ මේක මම බුදුහාමුදුරන්ගෙන් අහලයි මෙහෙම මම කියන්නේ නැත්නම් සරුත් හාමුදුරන්ගෙන් අහලයි මෙහෙම කියන්නේ නැත්නම් ධම්මදින්නා තෙරණියගෙන් අහලයි මෙහෙම කියන්නේ කියලා කිව්වේ නැහැ. උන්වහන්සේලා ඒ මජ්ජි සූත්‍රයේදී කිව්වේ උන්වහන්සේලාගේ සිතින් දැක්ක දේවල්. ඒක නිසායි ඒ සූත්‍රය තාම වැදගත් සූත්‍රයක් හැටන බුදුහාමුදුරුවොත් සාධකාර දීලා පිළිගත්තේ. ඉතින් ඒකෙහිඳ මම හිතනවා මේ සාකච්ඡාවලත් අපි අනි ස්වාමීන් වහන්සේලා කියපු එක නෙවෙයි අපිට තේරුණ එක කියනවා නම් වඩා හොඳයි කියන එක කියන්න මම ඒක නිකන් මතු කරන්න කැමති. ඉතින් ඒ අනුව බලනකොට මෙතනදී අපිට මම අහපු විදිහට එතන සතිපට්ඨාන සූත්‍රය ගැන තමයි උන්වහන්සේ දේශනා කළේ අපි අහලා තියෙන එකක්. ඒ වගේම උන්වහන්සේ සම්මා දිට්ඨිය ගැනත් කතා කළා. සම්මා දිට්ඨිය ඇති වෙන එක එතකොට මේ සම්මා දිවෙන සමාධිය කියන්නේ මොකක්ද කියලා තේරුම් කළා. අපි දන්න විදිහට ඒක දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං ඒ විදිහට ඒ ඥාන හතර. එතකොට මේ තැන අපි මම හිතන සාකච්ඡා කළොත් හොඳයි කියලා. මොකද්ද මේ දුක්ඛ ඥාන කියන්නේ, මොකද්ද මේ දුක කියන්නේ? එතකොට උනාස උදාහරණයක් ගත්තා. දැන් දරුවෙක් ගැන අපිට දුකක් ඇති වෙනවා. එතකොට ඒක දැන් මම කියන්නේ මේ උන්වහන්සේ කියන කතාව නෙවෙයි, මට තේරෙන විදිහට. දැන් මේ දරුවෙක්ගේ උදාහරණයම ගත්තොත් ඒ දරුවෙක් ගැන අපිට දුක ඇති වෙන්නේ ඒ දරුවා නිසාද නැත්නම් අපේ සිතේ තියෙන කෙලෙස් නිසාද කියලා මම හිතුවොත් මට හිතෙන්නේ මේ දරුවා නිසා නෙවෙයි මේක මේ අපිට දුක එන්නේ අපේ සිතේ තියෙන කෙලෙස් නිසායි. ඒ වගේම තමයි රුපියල් කීයක හරි නෝට් එකක් රසියක හරි කොමර් නෝට් එකක් දැක්කාම ඒකට අපිට ආසා වෙන්නේ ඒ ගැන අපේ සිතේ තියෙන තණ්හාව නැත්නම් ඒ ගැන තියෙන කෙලෙස් ගතිය නිසා. නැත්නම් ඒ නෝට් එක ගැන නෙවෙයි. ඒ නෝට් එක නිසා තමයි කෙලෙස් උපදිලා ඇති ඉස්සෙල්ලා. ඒ කියන්නේ අතීතයේ ඉපදිච්ච දෙයක් අපිට වර්තමානයේදී මතුවෙලා ඒ මතුවෙච්ච දේෙන් තමයි මේ දුක කියන එක හටගන්නේ. එතකොට දුක කියන එක හටගන්න ප්‍රධාන හේතුව අතවසෙම අපේ සිතේ තියෙන කෙලෙස්. දැන් මේ බුදුහාමුදුරුවෝ මේ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කළේ දුක්ඛ දෝමනස්ස අත්තංගමාය කියන එක. ඒ කියන්නේ දුක්ඛ දෝමනස්ස කියන එකෙන් මගහැර ගන්න ක්‍රමයක්. ඒක ආයන මාර්ගයක් තමයි මේ සතිපට්ඨාන සූත්‍රයෙන් කළේ. එතකොට මේ බුදුහාමුදුරුවෝ කියපු මේ ක්‍රමය ගියොත් අපි ඒ කියන්නේ සතිය කියන එක අපි ඉගෙන ගන්න. මොකද මේ සතිය පිහිටවීම, මේ හතර සතිය පිහිටවීමෙන් කොහොමද මේක දුක නැති කරන්නේ කියන එක තේරුම් කරගත්තොත් මම හිතනවා බොහොම වටිනවා කියලා. තේරුම් සරණයි. සාදුසාද තේරුම් සරණයි. තේරුමද ඔබතුමා ආදීට මාරි ඇත්තම අපි මේ සූත්‍රයෙන් අවබෝධ කරගත්තේ කොහොමද කියන දේ අපි තමයි අපි කතා කරන්න පටින්නේ. අපි එහෙම හිතලා අපි දෙප සාකච්ඡාවට දැන් යමුනොත් එහෙම නැතත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට ඉතාමත් මාගනා විදිහට පැහැදිලි කළා. උන්වහන්සේ දේශනා කරපු ඒ කාරණාවන් තුළ මේ හැම දැන් මේ අපි මේ සතර සතිපට්ඨානෙමයි මේ වැඩි යුතු එකයින මාර්ගය කියලා තථාගතයන් වහන්සේ දේශනා කළ බව හිච්ච තැනින්ම ඒ සතර සතිපට්ඨානය වඩන්න උත්සුක වෙනවා. එතකොට එසේ නමුත් ඒකද ක්‍රමේ කියන දේ උන්වහන්සේ ප්‍රශ්න කරනවා. මොකද උන්වහන්සේ කියනවා දැන් අපි කෙනෙකුට එන්න කියලා ඒ වගේ මේ ඉන්න කියලා කියන්නේ එතෙන් ආපු කෙනෙක් කිසිම ධර්මයක් ආපු නැති කෙනෙකුට මේ මේ හිතේ ක්ලස් කරගෙන ආනපානිය බලන්න කියලා කිව්වට එතනින් එයාට සත්‍ය අවබෝධයක් ඇති වෙයිද කියන කාරණාව. මේ ඥාන දර්ශනයක් නැතුව ඒ නිසා මේ තමයි උන්වහන්සේ මම හිතන්නේ අපිට පෙන්වන්න කළ දෙන්න හදන්නේ මෙතෙන්දී මේ දර්ශනයක් ඇතුව භාවනාවකට වාඩි වීමේ වැදගත්කම. ඒ නිසා සතර සතිපට්ඨානේ වැඩිමඩ පෙර අපි උන්වහන්සේ විස්තර කරනවා මේ සම්මාදිට්ඨියෙන් ආරම්භ වෙච්ච ප්‍රතිපදාව තමයි මේ මාර්ගය තුල තියෙන්නේ. ඒ සඳහා සම්මාදිට්ඨියක් ඇති කරගන්න ඕනේ කියලා මේ දුක්ඛේ දැක්කේ දුක්ඛේ ඥානේ දුක්ඛ සමුදය ඥානේ දුක්ඛ නිරෝධ ඥානේ කතරේට. එතකොට ඒ විදිහට කියලා මේ මෙන්න මේක මම ප්‍රශ්නයක් ඇටියට අහනවා මේ මේ මම ගත්ත එතනක් වැඩිද කියලා. එතකොට මේ මෙන්න මේ විදියට දුක්ඛේ ඥානේ දුක්ඛ සමුදය ඥානේ දුක්ඛ නිරෝධේ ඥානේ ඇති කරගත් කෙනාට දුක්ඛ ප්‍රතිපදාව ඇති වෙනවාද? අර තුන ඇතිවීමේ හේතුවෙන්ම එහෙම නැත්නම් දුක්ඛ ගාමිනී ප්‍රතිපදාව අවශ්‍ය වෙනවාද අර කලින් තුන දැනගැනීම සඳහා කියන ප්‍රශ්නේ මම අහනවා. කෙටි ප්‍රශ්නයක් හිතනවානේ. මම හො ප්‍රශ්නේ හදේවා කියලා හිතනවා. දැන් අපි දන්නවනේ දුක්ඛය, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ ගාමිනී ප්‍රතිපදාව හැටියට ආර්ය සත්‍ය හතර තියෙනකොට මේ අර මුල තුන දැනගැනීමේ ඒ ඥානය ඇතිවීමේ හේතුවෙන් ප්‍රතිපදාවට යොමු වෙනවාද? එමන්න මේ මුල තුන දැනගැනීම සඳහා ප්‍රතිපදාව අවශ්‍ය වෙනවාද කියන ප්‍රශ්නේ. මම ප්‍රශ්නයක් හරි යොමු කරනවා. මොකද මේ සාකච්ඡා වෙයි දුන්නාසික දේශනා තුළ කියවිච්ච වචන එකතු කරලා තමයි මම මේ ප්‍රශ්නයක් අහන්නේ. මොකද ඕල එහත් මට වෙන වචන කියවිච්ච නිසා. හොඳයි. මම කල්යාණ මිත්‍රට යොමු වෙනවා. මේ ගැන අපි සාකච්ඡා කරමු. දේශනාවක් අහපු කෙනෙක් ඉස්සරහට එද්දී කතා කරනවා. ප්‍රීති මහත්මයා ඔබතුමා අපි ඊයේ ඒකින්ද අද අහුවත් දන්නේ දේශනාවට කියලා. දේශනාව නොතුණත් කමක් නැහැ. දේශනාව හරි වැරදි නෙවෙයි කතා කරන්නේ. මම ප්‍රශ්නයක් නැහැ වි. ඒ ප්‍රශ්නෙට උත්තරේ කතා කරමු. මේක වඩා හොඳයි. දේශනාව ගැන කතා කරමු. තුන්වස්ති කිපි දෙහි හරි වැරදි වන්නේ නැනවා වගේ නෝ. එහෙම නෙමෙයි. මම අහපු ප්‍රශ්නෙට උත්තරයක් ගැන කතා කරමු. ප්‍රීති මහත්. තේරුවන් සරණයි. දලුවත් මහත්මයා ඇතුළු සැමට මමත් දේශනාව ඇතරම දෙ අර කොටස හතරෙන් එකමාරක් විතර තමයි ඇහුවේ. හතර මහන්න බැරි වුණා. දලොත් මහත්මයා මතු කළ ප්‍රශ්නය ඉතාම වැදගත් එකක් බවයි මට තේරෙන්නේ. මෙතනදී මට නම් හිතෙන්නේ දැන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය එනකොට සම්මාදිට්ඨිය, එතකොට දැන් චතුරාර්ය සත්‍ය වුණත් අපි දුක මුල්මක දුක අඳුනා ගැනීම, ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් දුක ඇති වෙන බව ඒක අඳුනා ගැනීමට සම්මාදිට්ඨිය අවශ්‍ය බවයි මට හැඟෙන්නේ. ඒ කියන්නේ අපේ දේශනාවෙන් ඒ විදිහට තමයි කියුනේ. එතකොට ඒ දෙකම එකට යන වගේ තමයි මට පේන්නේ. ඒ කියන්නේ දැන් සම්මාදි චතුරා, ඒ කියන්නේ දුක අඳුනා ගන්න බෑ සම්මාදිට්ඨිය නැත්නම්. එතකොට සම්මාදි, ඒ කියන්නේ දුක අඳුනගෙන සම්මාදිට්ඨිය ඇති වෙනවා කියන තමාරෝ. එතකොට මට හිතෙන්නේ ඒ කියන්නේ සම්මාදිට්ඨිය තමයි මුලින්ම අවශ්‍ය වෙන්නේ. එතකොට ඒ සම්මාදිට්ඨිය තියෙනකොට දුක ඇති වෙන ආකාරය, ඒ කියන්නේ අපි ආයතන වැඩ කරන ආකාරය අඳුනා ගන්න පුළුවන්. එතකොට මේ ඒ දෙකම නිකන් එක පැරල යන වගේ තමයි මට තේරෙන්නේ. තේරුවන් සරණයි. තේරුවන් සරණයි. මම ශ්‍රීමති මහත්මියටත් මේ ප්‍රශ්නේ උගන්වන්න. ශ්‍රීමති මහත්මිය අපිට ඒක පිළිබඳව ආලෝක ලබා දෙන්න. තේරුවන් සරණයි. අනේ මේ සමා වෙන්න මහත්මයා මට නම් ඒ දේශනා එකක්වත් අහන්න බැරි වුණා. නමුත් ඔබතුමා අහපු ප්‍රශ්නෙට මේ ඇත්තටම සම්මාදිට්ඨිය පූර්වාංගම වෙන්න ඕන කියන එක නම් අපි කවුරුත් දන්න දෙයක්. ඒ වගේම දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නකොට දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නකොට සුත්තමය ඥානයෙන් දුක කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගෙන දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානය අවබෝධ කරගෙන ඊළඟට ඒ සඳහා කෘත්‍යයක් කරන්න වෙනවා කෘත්‍ය ඥානයේ වශයෙන්. එතකොට දුක අවබෝධ කර ගැනීම සඳහා පටිපදාවක අපි යෙදෙන්න ඕනේ. ඒ ආකාරයට යෙදෙනකොට දුක ඇති වෙනවා. දැන් දුක කියන එක තේරෙනවා. ඇයි දුක වෙන්නේ? දුකට හේතුව වෙන්නේ දුක සමුදය මොකක්ද කියලා ඊළඟට අවබෝධ කරගන්න ඕනේ. දුක වෙනවා, දුකට මේ දුක. ඊළඟට දුක සමුදය කියන එකෙත් සත්‍ය ඥානය දැනගන්න ඕනේ. දුක නිරෝධය කියන එකෙත් සත්‍ය ඥානය දැනගන්න ඕනේ. එතකොට දුකත් සමුදයත් නැති තැන ඇති වෙන නිරෝධය නිර්වාණ ධාතුවයි කියලා, ඒ නිර්වාණ ධාතුවට යන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ගාරි සත්‍යයි යන ආකාරයේ සුතමයෙන් දැනගෙන ඊට පස්සේ දුක පිරිසිඳ දකින්න අවශ්‍ය පටිපදාවක යෙදෙන්න ඕනේ. කියන්නේ කායානුපස්සනා ආදී වශයෙන් අපිට තියෙනවා සතිපට්ඨානේ දේශනාවලින්. එතකොට ඒ භාවනා මගින් දුක සත්‍යයේ සත්‍ය ඥානය අවබෝධ කරගන්න වැඩ පිළිවෙලක් තියෙනවා. එතකොට ඒ ආකාරයට දුක අවබෝධ වුණාම අපි හොයන්න ඕනේ ඇයි දුකට හේතුව, ඇයි මේ දුක ඇති වෙන්නේ. දුක ඇති වෙන්නේ දුක්ඛ සමුදය කියලා කියන්නේ තණ්හාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් තණ්හාවගේම හේතුව නිසා ඇතිවන දෙයක් කියන එක තේරුම් ගියාම ඊට පස්සේ ඒ තණ්හාවගේ අශේෂ විරාග නිරෝධෝ කියලා කියනවා. සම්පූර්ණයෙන්ම නිරෝධ කිරීමෙන් තමයි නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ කියන අවබෝධය ඇතුව ඒ ආකාරයට ආර්ය අෂ්ටාංගික මාර්ගයේදීම තමයි කරන්න තියෙන්නේ කියලා අහස. මම මේ ඒ ධර්මදේශනාත් එළියට සබන් දෙන්න බැරි වුණා. නමුත් අර ඔබතුමා අහපු ප්‍රශ්නේ හැටියට මම කෙටියෙන් පැහැදිලි කරේ ඒ ටික. තෙරුවන් සරණයි. ඔව්, තෙරුවන් සරණයි. අතර මේ දේශනාව නෙවෙයි, කමන්නේ මේ අපි මේ දේශනාව මචං මේ ආදර්ශ ධර්මයක් කරගන්න පමණයි සාකච්ඡාවට. හොඳයි, ඔබතුමා පොන්තුම හොඳින් පැහැදිලි කළ අපිට ඒ කාරණාවන්. මම තවත් කොටසක්ට ඔස්සේම එකතු කරගන්නම් සාකච්ඡාවට. එතකොට අර කඩදාසිය උදාහරණේ ඒක නැහුණනේ මේ සාකච්ඡා දේශනා අපිට ඇටත් කොවල් මාතේම පැහැදිලි කළා. එතකොට මේ කඩදාසිය උදාහරණේ ඒක කාසි බෝට කොළ බෝට මුදල් බෝටපත් කරගත්ත කඩදාසි. එතකොට මේ මේ කඩදාසිය පීදුරු සහ කිමිකල් වලින් හදපු දෙයක් කියලා අපි කල්පනා කරලා දැන් අපි හිතන්නේ අපි කියන්නේ හිතන්නකෝ අපි දැන් මේ රුපියල් වලට ඩොලර් වලට හරි කැමතිනේ. රුපියල් වලට ඩොලර් වලට කැමති, ඒ හොයන්න මාන්සි වෙනවා, ඒවා ඕනේ ජීවිතේට කියලා හිතලා. ඉතින් ඒ වැඩිපුර වැඩිපුර හොයනවා. ඒව ගැන මේ ඒව කඩදාසි කොළ කියලා අපි විචිකාන්නේ නැ බින් එකට අනිත් ඒවා විචිකරාට නේද? එහෙම ඉන්න අපිට මේ කඩදාසි කඩදාසිය පිදුරු සහ කිමිකල් වලින් හදපු දෙයක් කියලා මනසිකාර කිරීමක් කිරීම නිවැරදි ක්‍රමයක්ද, භාවනාවක්ද? ඒ ක්‍රමය එවැනි ක්‍රමයක් කිරීමෙන් ආශ්‍රෝෂය කිරීමක් වෙයිද? මම ඒක ප්‍රශ්නයක් ඇටට යොමු කරන්න කැමති කල්ලාන මිත්‍රයෙකුට. කවුද කැමති එකට කතා කරන්න? මොක කතා කරන්නද? කතා කරන්න තිරුවන් සරණයි. තිරුවන් සරණයි. ඇත්ත වශයෙන්ම මේ කඩදාසි දිහා බලලා නම් ආශ්‍රවයක් ෂය වෙන්නේ නැහැ. එතන තමයි අර එතුමා කිව්, එතුමා උන්වහන්සේ මේ දේශනා කරේ අර අපිට සම්මාදිටියක් නැතුව නැත්තම් චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැතුව, අවබෝධ කියන්නේ සම්පූර්ණ අවබෝධය නෙමෙයි, ඒක ඒක ඒක වටහා ගැනීම නැත්තම් චතුරාර්ය සත්‍ය කියන්නේ දුක පළවෙනි එක තමයි දුක දැන ගැනීම. අපි දුක දන්නේ නැහැනේ. එතුමා ඒක තේරුම් කරලා කිව්වේ ඒකයි. දැන් අපි දුක කියලා දැනගෙන ඉන්නේ මේ ලෙඩ හැදීම, මොකක් හරි නැතිවීම, මරණය. ඔයාව කියන්නේ මම පුතක් කියන මට්ටම ඉන්න කෙනෙක් ගැනද ඔය කියන්නේ? සාමාන්‍ය කෙනෙක්ගේ දුක කියන එක දන්නේ මේ විදිහට. අපි දුක කියන්නේ අපිට මොනවා හරි මේ ෆිසිකලි දුකක් ඇති වුණොත්, කෙනෙක් නැති වුණොත් අපිට මේ අපිට කරදරයක් වුණොත් ඒක තමයි දුක. ලෝකෝත්තර වශයෙන් දුක කියන්නේ ඒක නෙවෙයි. පංච උපාදානස්කන්ධයක හට ගැනීම. ඒ දුක තමයි දැනගන්න ඕනේ. ඒ දුක දැක්කොත් තමයි අපි දුක දැක්ක වෙන්නේ. ඒක තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒක තමයි උන්වහන්සේ කිව්වේ. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැතුව, ඒ අදහස නැතුව අර විපරිණාම දුක දැක්කට ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ. මොකද ඒකට අපි ඒකට පිළියමක් අර පැච් වර්ක් එකක් මිසක් එතනින් එහාට මේ ලෝකෝ මේ කියන්නේ අපිට අපේ සංසාරේ නවත්තන්න විදියක් නැහැ ඒකෙන් කියලා. අපි ඒක හරි සමහරවිට සමායන්න ඒක හරි අනිවාර්යයෙන්ම මම එකඟ වෙනවා. මේ ඔබතුමා කිව්වා වගේ මේ අපි අපේ ආශිලා සීයලා මේ අත්තම්මලා මේ අල්ලපු දෙන්න ජෝන්ලා ඔක්කොම මේ අදිට මේ ලෙඩ දුක් ගැන කලබල වෙනවා. ඒක තමයි මහ දුකක් කියලා දකිනවා. ඒක දුක කියලා හිතනවා. ඒකට හේතුවත් ඒගොල්ලෝ හොයා ගන්නවා. ඒගොල්ලෝ ළමයි නිසා දුක් විඳිනවා. ඒගොල්ලන්ගේ තාත්තලා අම්මලා නිසා දුක් විඳිනවා. ඉතින් ඒගොල්ලෝ දකිනවා මේ ඒකට හේතුවත් දකිනවා. ඒකට ඒක නැති කරගන්න ක්‍රමයක්වත් දකිනවා. ප්‍රතිපදාවකුත් දකිනවා. දැකලා ඒක කරනවා. ඒ විදිහට නේද? ඒ කියන්නේ පුතග්ජන ලෝකේ තියෙනවා දුකක්, දුකට හේතුවක්, දුකට සමුදයක්, නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් තියෙනවා. පුතග්ජන ලෝකේ තියෙනවා ඒක. උන්වහන්සේගේ දේශනාවල උන්වහන්සේ දේශනා කරන උන්වහන්සේගේ වචන මම කියන්නේ. උන්වහන්සේගේ සුදස්නාව විතර උන්වහන්සේ එමක් කියන එක ඇත්ත. ඒතර අපිත් ඕක ප්‍රතිපදාය ඉඳලා මේ ප්‍රතිපදාව ලෞකික ලෝකේ ඇත්ත. ඉතින් ලෝකෝත්තර මාත්‍රිය ගේනාන් පස්සේ දැන් ඔබතුමා පැහැදිලි කළා මේ එහෙමනම් මේක අර කියන දුක නෙමෙයි දකින්න ඕනේ කියලා පංච උපාදානස්කන්ධයේ දුක්ඛය කියන්නේ. අපි ඒකත් ඒ වචනාස්ත්‍රයෙන් ලොකු වචන වලින් ওই ලොකු වචන නෙමෙයි ඉතින් ඔවා අපි කතා කරලා තිබුණාට දැන් මේ සාකච්ඡාවේදී අපි කල්යන කමල් මාත්‍රියගෙන් මම ඔබතුමාට බාධා කරගෙන ඉතුමාට මෙහෙම වෙනවා. ඇත්තට මොකද්ද කිව්වේ ඔබතුමා? මොකද්ද ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ? පංච උපාදානස්කන්ධයේ දුක්ඛය දැක්ක කියන්නේ කියන්න කරුණාවෙන් ආරාධනා කරන උදාහරණයක් ඇතුව මේ ඒක මොකද්ද කියලා කියන්නේ? මොකද්ද මේ පංච උපාදානස්කන්ධේ ඇතුවීම තමයි දුක කියලා කිව්වේ මොකද්ද කියන එක අපිට දැනෙන විදිහට කියන්නේ උදාහරණයක් ඇතුව තේරුම් ගන්න. තේරුම් සරණයි ඔන්න එහෙමයි. දැන් අපි යමක් දැක්කා අහලා ඇහුවා. අහන එක ඒක තමයි දේසි කණෙන් ගන්න එක. යමක් ඇහුවනම් කනට ඇහුනනම් සද්දයක් අපි ඒකට නාම රූප හදා ගන්නවා. මන ආයතනේ ධම්ම ආයතනේ ඒ නාම රූප හැටි ඒක අද සමානයි. මම අද සිම්ප්ලිෆයි කර ගන්න ඕනේ. නාම රූප තුන කියන එකත් ධර්මයේ වචනයක්. ධර්මයේ වචනය මතක් කරලා ඒකට අග ගලා සරල වචන වලුත් කියන්න ඕනේ. මොකද නාම රූප කනට සද්දයක් වුණාම පස්සේ මම නාම රූප කියන්නේ දැන් හොඳයි මේ ඔබතුමා කතා කරනකොට මට කතා ඇහෙනවා. අනික කාටත් මේ විදිහට මම අපි අපේ හිතේ පිරිමි කෙනෙක්ගේ රූපයක් මම ගන්නවද නැද්ද? මම ගන්නවනේ. අන්න ඒක තමයි නාම රූප කියන්නේ. ඒ නාමික රූපයක්. ඒ මවාගෙන ඒකල හිතන්නේ එළියේ තියනවා කියලා. ඈත තියනවා කියලා. අන්න ඒක තමයි වැරද්ද. අන්න ඒ නාම රූප හැදීම තමයි පංචස්කන්ධයක උපාදාන පංච උපාදානස්කන්ධයක හට ගැනීම. ඒ හට ගැනීම තමයි දුක. ඔන්න ඔය දුක තමයි දැනගන්න ඕන. ඔය ආර්ය සත්‍ය දන්නේ නැහැ. ගැට තමයි න මම වට උදව් කරනවා මේ මොලි ප්‍රශ්න. හොඳයි මහණේ හොඳයි. එහෙම නැත්නම් මට කතා කරන්න බෑ තේරෙන්නේ. ඔය නිසා මම මේ මදි බ්‍රයින් ඔබතුමාගේ අදහස ඔබතුම තියෙනවා හොඳට පේනවා. ඔබතුමා ඒක කිව්වා දැන්. බොහොම හොඳයි. එතන පංච උපාදාන ස්කන්ධෙම තාම කිව්වන්නේ නැහැ. දැන් ඔබතුම නාම දැන් එළින් සද්ද ඇහෙනකොටම මෙන්න ෆිල්ම් කෙනෙක්ගේ කරණඩක් කියලා දෙයක් ආවා. කොහොම එතන රූප ස්කන්ධේ. කොහොම වේදස්කන්ධ සමානයි. විඤ්ඤාණස් දෙකෙන් එකක් කියන්නේ තේරුම් ගන්න. ඒ දැන් අපේ කනට සද්දයක් ඇහුණාම ඒකට වේදනාවක් සංඥාවක් ඇති වෙලා ඒක මන ආයතනයෙන් බාර ගන්නවා. බාර අරගෙන ඒ වෙනුවට ඒක මම මේ කතා කරනවා. මොකද්ද ඔයාලට තියෙන වේදනාස්කන්ධේ? සමායන මම අද කරද්ද නෑ. එහෙම අහන්නේ කොහොඳයි. එතකොට තමයි මට කතා කරන්න. වේදනාව කියන එක හොඳක් හරි නරකක් හරි දැනෙන එක අපිට මේ පොඩි දෙයකට කියන්න බෑ. දැන් හොඳයි ඔබට මේ මේ ලොකු සද්දයක් ඇහුනොත් ඒකට බයක් ඇති වෙනවා. අන්න ඒ වගේ දුකක් ඇති වෙනයි මොකක් හරි. මේ එක චිත්තයක ගැන අපිට මේ කතා කරන්න බෑ. නිකන් දෙකක් වෙනකොට හොඳයි. ඇහුනොත් දැන් ඔබට ඇහුනොත් ඔබතුමාගේ මේ කාට හරි අසනීපයක් වෙලා එක පාට දුකක් ඇති වෙනවා. අන්න ඒ වගේ. එතකොට ඒක තමයි වේදනාව. වේදනාව එක්ක සැප වේදනාව, දුක වේදනාවක් නැත්නම් අදුක්කම සුඛ වේදනාවක්. ඒක හිතෙත් ඇති වෙනවා, කියන්නේ මනසෙත් ඇති වෙනවා, දෝමනස්ස වෙන්නත් පුළුවන්, සෝමනස්ස වෙන්නත් පුළුවන් ඒ විදිහට. අනේ ඒක තමයි ඒක සංඥා, ඒකත් එක්ක සංඥාවක් ඇති. වයින ඔබතුමා හොඳ කොටසක් කියපු නිසා ඒක අපිට හොඳ තවතන තියෙන ඉඳා මේ කණ්ඩායමට මේ ගෝචර වෙන නිසා මම ඒක මිස් වෙන්න කලින් මේ තව කාරණාවක් මතු කරන්නම්. දැන් මේ වේදනාව කියනකොට අපි දන්නවනේ දුක සුඛ අදුක්කම අදුක්ක අදුක්කම අසුක. ඔව් සත්‍යතුමාගේ සතියේක මම නිරුද්ධ කර අදුක්කම අසුක් කියන්නේ කොහොමද විදිහට කියන්නේ කියලා. අදුක්ක අදුක්කම අසුක. අදුක්ක සුඛ කියලා වගේ වචන කිව්වා මම පාසල් එක අහන්නේ. ඒතකොට එහෙම අපි දන්නවනේ තුන නේද? එතකොට මේ ඒති දිනවා. එතකොට දැන් ඔබතුමාට දැන් ටිකක් ගොරෝසු උදාහරණකින් පෙන්නුම් කරා මේ දුක් වේදනාවක් ඇති වෙන එක යාදී කියලා දෙයක් නැහැ නේද? එහෙම නෙමෙයි. දැන් මම දැන් ඔය කමල් මහත්තයාගේ කතාවන මට ඇහෙනකොට මේ විශේෂයෙන් මම කතා කරනකොට කමල් මහත්තයා කතා කරගෙන බාධා ඉන්නකොට මගේ කතාව ඇහෙනකොට තරහ යනවා වෙන්න පුළුවන්. එතකොට ඔන්න ඉදින්ම දුකක් එක්ක ඉන්නේ. ඔකේ ඒක එහෙම නැතුව නිකන් හිතන්නකෝ නිකන් සාමාන්‍ය තරහක් නැහැ නිකන් බොහොම නියුට්‍රල් විදිහට කතා කරනකොට උනත් අන්න වේදනාවක් කියලා තියෙනවනේ. ඒ වේදනාව නැහැ කියලා අපි මගහැරලා යන්න හදන්න බෑ. වේදනාව කියනකොට ඒක දැනීමක්. ඒක මේ සුඛ කියන දර අදුක්ඛ සුඛ කියන වේදනාව ඔව් අදුක්ඛ සුඛ කියන වේදනාව තියෙනවා කියන තැන අපි ගිමු. ඒතකොට දැන් මම කතා කරනකොට ඒක තියෙනවා. ඒක ටච් කරමු මොකද මේ ලෝකෙක. ඒක හොඳයි අහන්නේ. ඔහොම අහනවා නම් මට ඒකට උත්තර දෙන්න ලේසි. මේ මට දිගට කියාගෙන යන විදිහ. දැන් ඒ වෙලාවට අදුක්ඛම අසුඛ කියන එක ඇත්ත වශයෙන් මේ සුඛක් නෙවෙයි දුකක් නෙවෙයි ඒ අතරේ ඇත්ත වශයෙන් ඒක හරි මූසල ගතියක්. ඒ කියන්නේ අපිට තනිකම වගේ දැනෙන්නේ. නිකන් ඉන්නකොට අන්න ඒ වගේ ගතියක්. ඔය දැන් මුකුත්ම නිකන් ඩෙස්පරේට්නස් එකක් එන්නේ, නිකන් ඩල්නස් එකක් ඇති වෙන්නේ. අන්න ඒ වගේ වෙලාව. ඒක තමයි. හැබැයි හැම වෙලේම මේක එන්නේ නැහැ. මොකද අපේ අර සත්‍යදීතුමා කිව්වාගේ ඒක දෙපැත්තට තමයි හැම වෙලේම දෝලණය වෙන්නේ. ඒ අතරේ තියෙන එක තමයි අදුක්කම සුඛය. එතන තමයි අර මෝහය තියෙන්නේ. ඔව් අපිට ඇහෙන්නේ නැතුව ගියා. මාත්‍යා සත්‍යදීතුමා කිව්වා වගේ කියනකොට ඇහුන්නේ නැහැ. ඊට පස්සේ කියන්න. දැන් සත්‍යදීතුමා කිව්වා වගේ ඒක මේක අර පෙන්ඩියුලම් එකක් වගේ මේ වේදනාව කියන එක එක්ක සුඛ එක්ක දුක තමයි අපිට සුඛ නැත්තම් දුක එහෙම තමයි තියෙන්නේ නිතර. හැබැයි ඔය අතරමඟ තියෙනවා පොඩි කෑල්ලක්. ඒ හරිය තමයි ඇත්තටම මූසල ගතියක් නිකන් කාලකන්ණි ගතියක් තියෙන අර එතුමා කිව්වේ ඩල්නස් එකක් කියලා. ඒක තමයි ඒක ඉඳහිටලා අපිට දැනෙනවා. දැන් ඔය තනිකම එහෙම දැනෙන්නේ. ගෙදර තනිමින් වහම එහෙම කවුරු යාළුවෝ නැතුව එහෙම දැන්නම් දැනෙන්නේ නැහැ. ඉස්සර එතකොට තමයි කාර්ය කරන් දුවන්නේ ටවුමට එහෙම මොනවට හරි කරන්න අන්නේ කියන්නේ හරිම සෞතු යන්න ඕන ෆිල්ම් එකක් බලන්න කියලා හැම යන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙන ඒ වෙලාව ඇත්ත වශයෙන් ඒක තමයි හොඳම දේ. එතන ලැබෙන්න පුළුවන් නම් ඒ වෙලාව තමයි අපිට මේ අපිට සතියක් තියෙනවා නම් අපිට මේ යන්න පුළුවන් අනිත් පැත්තට. මේ අන්න ඒක තමයි ආදුක්කම සුඛ කියන්නේ. ඒක තේරුම් කරන්න බෑ ඔయిత වැඩියේදී. එහෙනවද? ඔව් එහෙනවා. එතකොට රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධයෙන් පේනවනේ නේද අඳුරගෙන? ඒ වගේ මේ යමක් ඇහෙනවා කියන තැන ඊතරම් පංචස්කන්ධෙම ඇති වෙලා ඉවරයි කියන දේ අපිට මෙහෙමයි. දැන් ඒ රූපයක් අඳුනාගත්තු අපි කිසිම දෙයක් මොකක් හරි අඳුනාගත්තොත් දැන් අපි එළියේ කාර් එකක් තියෙනවා. ඒක කාර් එකක් කියලා අඳුනාගත්තොත් නැත්නම් ගෙයක් කියලා අඳුනාගත්තත් ඒ නැත්නම් කෙනෙක් දැක්කොත් එයා මිනිහෙක් කියලා අඳුනාගත්තොත් ඇති. දැන් මිනිහෙක් එයාගේ නම අඳුනාගත්තොත් ඊට වැඩි මිනිහෙක් කියලා අඳුනාගත්ත එක පණ තියෙන කෙනෙක් අඳුනාගත්ත මොකක් හරි අඳුනාගත්තා නම් අපි ඒක අල්ලගත්තා. අඳුනාගත්තා නම් අපි අල්ලගත්තා. අල්ලගත්ත කියන්නේ ඒක උපාදානස්කන්ධයක් වෙලා. ඒ කියන්නේ යමක් අපි දැක්කනම් මේ එළියෙන් අපි යමක් දැක්කහම ඒකට ග්ලාන්ස් එකකින් අපි නිකමට ඉන්න මේක පෙට්ටියක් කියලා හිතනනම් ඒත් අපි උපාදානස්කන්ධයක් කරගත්තා. ඒක තමයි මේ දුක කියන එකෙන් අපිට ගැලවෙන්න බැරිකම. ඔව් කමල් මහත්තයා අපිට ඒකත් ටිකක් පැහැදිලි කරලා කියන්නකෝ. දැන් ඔය ඔබතුමා පාර යනකොට ඔබතුමා ගලක් දැකලා ගලක් කියලා අඳුන ගන්නවා. මොකද ඉතින් ඔක්කොට නෑ ඒක ඒක අඳුනගත්තා නම් ගලක් කියලා අඳුනගත්තා නම් ඒක ඒක උපාදාන කරා. ඒක තමයි මේකේ තියෙන ඒ උපාදාන කියන වචනේ අන්නවට අල්ලගත්ත කියලා. අඳුනගත්ත කියන්නේ අල්ලගත්ත. ඉන්නකෝ තණ්හාවට තියාගියේ අල්ලගත්ත දෙයක් නේ උපාදාන කියන්නේ නේද? ඒක උපාදාන කරනවා කියන්නේ. ඉතින් මේ පාරේ තියෙන ගලක් වගේ අපි යන ගමන් එහා පැත්තේ තියෙන ගල දැක්කම මේක ගලක් කියලා දැනගෙන ගලෙන් බේරලා ඇවිදින මනුස්සයා. ඒක තමයි ඒක තමයි මේ මහත්මයා. ඒක තමයි අවාසනාව කියන්නේ. අපිට මේකෙන් ගැලවෙන්න බෑ. මේකෙන් මේ අපේ අවිද්‍යාව නිසා අපි අල්ල ගන්නවා. ඒ කියන්නේ යමක් අඳුනගත්තා නම් ඒ මොහොත ඇති. මේක කියන්නේ චිත්තක්ෂණයක වෙලාවක්. ඔය ස්ටේට්මන්ට් එක මම දන්නවා නේද? ඔය ස්ටේට්මන්ට් එක සුදස්නාම්තුළු කියපු ස්ටේට්මන්ට් එක මම දන්නවා. මම මේ හොයනවා තාම. මම හොයවල කට්ටියට කිව්වා. මමත් හොයමි. හරිද? දැන් ඔක හිතන්න ඕනේ උන්වහන්සේ කියන්නේ ඔය දැකලා දැනගෙන කියන්නේ. උන්වහන්සේ නොදැන කියනව නෙමෙයි. අපි මේ උන්වහන්සේ කියපු දේ කියලා කියන්නේ නැහැ. නෑ උන්වහන්සේ කතා කිව්වේ. අපි හත්ත අහුණාද? ඇයි මේ ගල? ඇයි මේ එළියේ තියෙන ගල දැක්කම උපාදානයක් වුනේ එක කොහමද? මොකද මේක ඒක ඒක පොඩ්ඩක් කියන්න ඊට පස්සේ තේරෙනවා. දැන් මේ දැන් මේ වගේ තැන්වල අපිට ශ්‍රද්ධාව තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ වචනය ගැන පිළිගන්න. ඒ වගේ තැන් අවබෝධ වෙන්නේ ඒ තැනට ගිහාම. එතෙන්ද යනකම් සමාවෙන්ද එතෙන්ද යනකම් අපි ඒක පිළිගගෙන යන්න ඕනේ. ඒක තමයි ශ්‍රද්ධාව කියන්නේ. දැන් ඒක තමයි පෙන්නලා තින්නේ අපිට මේ පොඩි දෙයකින් ඒ දෙයත් අපි හඳුනගත්තා නම් ඒක උපාදාන වෙලා. අපි හිතන්නේ මේ අල්ලගෙන බදා ගන්න ලෝකෙ නැහැ. දැන් අපි අපිට අපේ පොඩි දෙයක් මේ කෙනෙක් හඳුනා ගන්න හරියද යමක් ඕන නැති දෙයක් හරි හඳුනගත්තා නම් මේක ගලක් කියන්නේ ඒක ගලක් කියන්නේ හඳුනගත්තා නේ. ඒක වැලි කැටයක් කියලා අඳුරගත්තද? දන්නවනේ ඒක වැලි කැටයක් කියලා. ඒ කියන්නේ අපේ පරණ ඇසුරක් තියෙනවා කියන්නේ. අර ගලක් කියන එක ඒක පරණ ඇසුරක් තියෙනවා. ඒක ඒකනේ අල්ලගත්තේ ඒක. තේරුණාද ඒක කියන්නේ? නැහැ මම මොහොතකට ඔබතුමාගෙන් සමුගෙන වෙනතනකට යනවා. ඒකෝසනේ ඔබතුමා කියපු දේ හොඳින්ම මේ තේරුණා. ඔව් මම අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා ගෞරවක තථාගතයන් වහන්සේගෙන් දේශිත දෙයක් තියෙනවා. අපි ශ්‍රද්ධාවෙන් ගන්නවා. නමුත් සසගතෙන් වහන්සේ විසින් ඔය අර්ථකථනෙන් කියලා තියෙනවා කියලා මට හම්බෙලා නැහැ සූත්‍රවල මට හම්බෙලා නැහැ. ආ අපි දසසයන් වහන්සේ උන්වහන්සේගේ දැක්මක් තුලින් එක කියනවා කිසිදු වරදක් නැහැ කිසිදු ගෞරවයෙන් පිළිගන්නවා. ඒක සත්‍යයක් බව මම දන්නවා. උන්වහන්සේ දැනුමින් කියන්නේ මම මේ හදන්නේ මේ අපි එක අපේ දැනුමක් බවට පත් කරගන්න තව දේවල් ටිකක් හොයාගමු කියලා. මොකද ඒකේ ඒක වරදක් කියන්නේ නම් තමයි අපි කියන මට්ටමට ඔබට කිව්ලා ඒක වරදක් නෙමෙයි. ඒක තමයි ඒකේ අමාරුව තියෙන්නේ. දැන් මේ අපේ මේ දර්ශනයේ තියෙන අමාරුව දැන් ඒ වගේ තැන්වල ඇයි අපි මේ බාරගත්තේ කියලා. දැන් ගලක් කියලා අපි අපේ පෙර ඇසුරක් තියෙනවා නේ හිතන. අන්න ඒකයි හිතට තියෙන්නේ. දැන් අපි ආසදිය දැක්කන ආස කියලා අපි දන්නවා නේ. දැන් මේ දිනමාත්මක පොඩ්ඩක් ඒක ගැන කතා කරන්න. දිනමාත්ම ආයන එතුමා. පොඩ්ඩක් කාරණා ගැන පොඩ්ඩක් අපිට කරනවා ටික ඉස්මතු කරන්න. තිරුවන් සරණයි. ඔව් කමල් මහත්තයා කිව්වේ ඔක්කොම ඇත්ත. මොකද ඒක සම්පූර්ණ සත්‍යයක්. නමුත් එතුමාට අන්තිමට තේරුම් කරගන්න බැරි වුණා. මොකද මම කවදාවත් කැමති නැහැ මගේ මේ ශ්‍රද්ධාව මුලට අරගෙන ප්‍රශ්නෙන් පැනල යන්න. මොකද අපිට තේරෙන්නේ නැත්නම් තාම තේරෙන්නේ නැහැ කියන්න ඕන. මොකද ඒක තේරෙනකල් ශ්‍රද්ධාව කියන එක විශ්වාසයේ හරියක වරදක් නෙවෙයි. නමුත් ශ්‍රද්ධාව නෙමෙයි මෙතනට වැදගත් වෙන්නේ ප්‍රඥාවයි. ප්‍රඥාව කියන්නේ ශ්‍රද්ධාව කොයිතරම් තිබුණත් අපි දැනගන්න ඕන ඇයි මේ අපි ගලක් කියලා අඳුනගත්තාම මේක උපාදානයක් වෙන්නේ කොහොමද කියන එක අපිට තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගත්තේ නැත්නම් අපි ශ්‍රද්ධාවෙන් පිළිගත්තර එතන අපි කිසිම අපේ වටිනාකමක් නැහැ. මොකද අපි කවදා හරි අඳුනගත්තොත් මේක මෙහෙමයි කියලා අපි දැකලා අපිට තේරුම් ගත්තොත් මේක මෙහෙමයි කියලා එතනයි වටිනාකම. දැන් මට තේරෙන විදිහට ගලක් හරි මොකක් හරි අපි දැක්ක ගමන් ඒක අඳුනා ගන්නවා කියලා කියන්නේ අපි සිත ගැන බලනකොට ඉස්සෙල්ලාම සිතේ යමක් දැක්කහම වෙන්නේ මොකද්ද? ඒ දේ සිතේ කියන්නේ ඇසේ ඡායාවක් ඇති වෙලා ඒ ඡායාවත් එක්ක සිත වැඩ කරනවා. මම අභිධර්ම ගැඹුරට තේරුම් ගන්න කැමති නැහැ. නමුත් ඒ සිතත් එක්ක ආලෝක කිරණ ඇසේ පතිත වෙලා එයින් ඇතිවෙන ඡායාව සිතත් සමග සම්බන්ධ වීම නිසා තමයි මේ ක්‍රියාව අපිට සිද්ධ වෙන්නේ. එතකොට මේ දෙසිත මොකද උනේ? සිත කියන්නේ එක්තරා ශක්ති විශේෂයක්. එතකොට මේ ශක්තිය ඒ ආලෝක කිරණයෙන් ලැබිච්ච ඒ දේ ගල කියලා අඳුනගත්තා. ගල කියලා අඳුනගන්න සිතට මොකද වෙන්න ඕනේ? සිත එතනදී එතන ඒ කටක ඒ ආලෝක කිරණයෙන් ඇතිවෙච්ච ඒ ප්‍රතිබිම්බය හරමකක් හරි එක සිත ඇලෙන්න ඕනේ. සිත අල්ලා ගන්න ඕනේ ඒක. සිත ඒක අල්ලා ගත්තේ නැත්නම් සිතට කවදාවත් ඒක මේ කියන්න බෑ මෙතන මොකද්ද කියලා. අපි දැක්කේ නැති දෙයක්, අපි කිසිම දෙයක් දැක්කේ නැත්නම් එතන කිසිම දෙයක් නැහැ. එතකොට සිත අල්ලා ගැනීමක් නැහැ. සිත අල්ලා ගත්තේ ඒක දැනීම නිසා. එතකොට මෙතන අල්ලා ගැනීම කියන එක තමයි මේ උපාදාන කියන එක තමයි මෙතෙන්දී මට තේරෙන විදිහට ගලක් කියලා අඳුන ගැනීමේදී අල්ලා ගැනීම. ඉතින් එතනදී අපි නවත්ත ගන්න නැතුව උපාදාන එන් අල්ලා ගන්න නැතුව එතනින් තව තව ප්‍රපංච නැත්තම් ඒ කියන තව තව එක එක විස්තර වැඩි විස්තර වලට යෑමෙන් තමයි අපේ සිතේ කෙලෙස් කියන දේවල් මතුවෙන්නේ. තන මේ මතුවෙන කෙලෙස් තමයි අපිට දුක් විඳින්නේ. ඉතින් මේ කෙලෙස් නැති කරගෙන මාර්ගය තමයි සතිපට්ඨාන මාර්ගය බුදුහාමුදුරුවෝ දේශනා කරපු. ඉතින් මේකට මේක කරන්න ඉස්සෙල්ලා සම්මාදිට්ඨිය දැනගන්න ඕනේ කියන එක මම මගේ දැනුම හැටියට නම් මගේ අත්දැකීම හැටියට නම් පිළිගන්න අමාරුයි. මොකද මේ බුදුහාමුදුරුවෝ කරපු ක්‍රමයේ කිසිත්ම දෙයක් දන්නේ නැති කෙනෙක් වුණත් මේ ක්‍රමය හරියට කළොත් බුදුහාමුදුරුවෝ කියපු විදියට කළොත් අඩු වෙනවා. ඒතර කෙලෙස් අඩු වීම තමයි මූලික දේ. ඒතර සම්මාදිට්ඨිය අවශ්‍යයි කන අවශ්‍ය නැහැ කියන්නේ. නමුත් මේ සම්මාදිට්ඨියෙන් කරන්නේ මොකද්ද? අඩු වෙච්ච කෙලෙස් වලින් අපේ සිත ඒ මට්ටමේ රදවා තබා ගැනීමට උදව් කරනවා. එහෙම නැත්නම් අපි කෙලෙස් අඩු වෙනවා. අපි දන්නවා මටම අත්දැකීම් වලින් තියෙනවා සමහර කාලවල හොඳට කෙලෙස් අඩු ඉන්න පුළුවන්. නමුත් ඊට පස්සේ ආපහු කේන්ති යනවා. ඒ කෙලෙස් ඒ බරපතල කෙලෙස් ඇති වෙනවා. ඉතින් මේක ඇති වෙන්නේ මොකද? මගේ මේ සම්මා දිට්ඨිය නැතිකම. අරකින් ගන්න ඕනේ ද ඉස්සෙල්ලා මුලින්ම සතිපට්ඨානයෙන් ගන්න ඕනේ කෙලෙස් අඩු කරගෙන සිත සෞම්‍ය මට්ටමකට ගන්න ඕනේ. කියන්නේ කෙලෙස් නැති මට්ටමකට, ලෝභ දේශ නැති මට්ටමකට, ඒ මට්ටම රඳවා ගැනීමට මේ සම්මා දිට්ඨිය උපයෝගී කරගන්න ඕනේ කියන එකයි මගේ අදහස. තිරුවන් සරණයි. තිරුවන් සරණයි මත බොම් පින් ඒ වගේ විවිධ ප්‍රතිවිරුද්ධ දේවල් ඉස්මතු කරන කාරණා හරියට ඔබතුමා බොම නිර්භීතව සමාජ කරුණු ඉදිරිපත් කරනවා. එහෙමයි සිදු වෙන්නේ. මේක එන්නේ නිර්භීතත්වයේ තමයි තියෙනවනේ මේ ධර්මයේ දකින්න හේතු වෙන්නේ නැතුව අපි විසින් දකින්න පුළුවන් විදිහට ඒ දකින්න පුළුවන් ටික හරි වැදගත්. ඒක තමයි හොඳම දේ. හරි ස්ට්‍රොන්ග් එක. හොඳයි මම ප්‍රීති මහත්මයාට තිරිම වෙන්න විමාත්‍යයෙන් පස්සේ සම්ද මාත්‍ය කතා ගන්න කෙලින්ම තේරුවන් සරණයි හැමෝටම. කමල් මහත්මයාත් සේන මහත්මයාත් ඉතාම වැදගත් කරුණු ඉදිරිපත් කළා. මම මේ දෙවෙනි දේශනාවේ අසමාවාරයට අපේ ස්වාමීන් වහන්සේ කිව්වේ උපාදාන කියන එක ඒ වහන්සේ කිව්වේ මේ කියන්නේ පංච උපාදාන ස්කන්ධයක පංච කියන එක නැතුව ස්කන්ධයන්ට උපාදාන ඇති කිරීම කියන එක තමයි සඳහන් කරේ. කියන්නේ ස්කන්ධය කියන එක ඒතර ස්කන්ධයන් කෙලින්ම දැන් අර එළියේ තියෙන ස්කන්ධයන් රූපයන් වගේ ඒ ස්කන්ධයන්ට උපාදානයක් ඇති කිරීම තමයි එතකොට උපාදාන ස්කන්ධය කියලා සඳහන් කරේ. එතකොට ස්කන්ධය නැති වුණොත් ස්කන්ධය කැඩුණොත් දුකක් ඇති වෙනවා. ඒක තමයි ඒ දේශනාවේ මම තේරුම් කරගෙන තියෙන්නේ. ඒ වගේම මම කමල් මාතේ කිව්ව ආකාරයට තේරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි දෙයක් ඒක කමල් මාතේ කිව් එකට සැසඳ දෙනවා කියන එකයි මට හිතෙන්නේ. ඒ කියන්නේ දැන් අපි දෙයක් තියෙනවා කියලා අල්ලගත්තොත්, ඒ කියන්නේ දෙයක් තියෙනවා කියලා අඳුනගත්තොත්, එතකොට අපි කෙලින්ම එතකොට සිතන්නේ එළියේ තියෙන දෙයක් ගැන. එතකොට උපාදානයක් ඇති කරගන්නේ එළියේ තියෙන ස්කන්ධයකට. ඒ කියන්නේ දෙකම සමාන. එතකොට එළියේ තියෙන දෙයක් එළියේ තියෙනවා කියන එක, ඒ කියන්නේ අපේ සිතේ ඇති වුණ මේ නාම රූපයන්නේ අපි ඇත්තට අඳුරගන්නේ සිතේ අඳුරගත්ත දේවල්නේ, චෛතසිකයන්. නමුත් අපි මේ චෛතසිකයන් ගැන අවබෝධයක් නැතිව මේ එළියේ තියෙන දෙයට එතකොට තියෙනවා කියලා උපාදානය කරොත්, ඒ ස්කන්ධයන්ගේ වෙනස් වීමෙන්, නැතිවීමෙන්, ලෙඩවීමෙන් ඒ දුක ඇති වෙනවා. ඒක තමයි එතුමා එවන්සේ සඳහන් කරේ, දුක ඇති වෙනවා කියන කෙන ස්කන්ධයගේ වෙනස් වීම. එතකොට අපි උපාදානය කරලා තියෙන්නේ මේ එළියේ තියෙන ස්කන්ධයන්. ඒකෙන් තමයි දුක ඇති වෙන්නේ. ඒක තමයි මම මේ තේරුම් ගත්තේ ඒ කෙටි මම අහපු ඒ දෙවෙනි දේශනාවෙන්. තේරුම් සරණයි. ඔව් තේරුම් ගන්නයි මම වසන්ත මාතරියෝ මෙන්න පෙරමඩ ඉතල මැදින් එන්න. අර එළිය තීන ස්කන්ධයක් කියපු එක ගැන මට පොංචි දෙයක් අහන්න හිතුණා. ඇයි මේ එළිය තීන ස්කන්ධයක් ගැන කියපු? එළිය ස්කන්ධ තියනවාද? එළිය ස්කන්ධ තියනවා නම් ඒක ප්‍රශ්නයක් නේ. එහෙම හිතන්නේ නැද්ද? මගෙන් දැව්වේ දැළුත් නැද්ද? ඔව් ඔව් ඔව් මම තේරුම් ගත්තේ දලොත් මහත්මයා, දැන් අපි උදාහරණයක් වශයෙන් මේක නර කමල් මහත්තයා කිව්ව ආකාරයට අපි හිතමු මොකරි කාර් එකක්, ඒ කියන්නේ කාර් එකක් අපි දැකලා එතකොට අපි ඇතුලේ අපේ සිතේ ඇති වෙන චෛතසික තමයි අපි අඳුරගන්නේ. අපි වේදනාවක් හරි සයි ගන්න. එතකොට දැනගන්නේ දේවල් සියලුම දේවල් අපේ සිත ඇතුලේ තියෙන දේවල්. ඒ කියන්නේ අපේ සේන මහත්මයා කිව්ව ආකාරයට ඒකේ ප්‍රතිබිම්බයක් ඇති වෙලා නාම රූප විඥාන ක්‍රියාවලියෙන් ඒ සියලුම දේවල් සිත ඇතුලේ සිදුවෙන දේවල් තමයි. නමුත් අපි ඒක හිතනවා ඒක දැන් අපි මේ දැනගන්නේ මේ එළියේ තියෙන කාර් එක තමයි කියලා. ඒ කියන්නේ ඒ කාර් එකට මේ ඇතුලේ සිත ඇතුලේ සිදුවෙන ක්‍රියාවලිය ගැන දැනීමක් නැමැතිකම. ඒ කියන්නේ අපිට සම්මත ඒතිත්‍යයක් නැහැ මොකද්ද මේ ඇති වෙන ක්‍රියාවලිය කියලා. ඒකෝර අපි සිතන්නේ, ඒකෝර මේ අපි දැනගත්තේ මේ කෙනස්ත්‍ය ඇති වෙන ක්‍රියාවලිය නෙවෙයි, මේ පිට තියෙන දේ ගැන තමයි සිතන්නේ කියන එක හිතලා අපි උපාදානය කරගන්නවා ඒ පිට තියෙන රූපයට. ඒ කියන්නේ මේ ඇතුලේ අපේ සිත ඇතුලේ සිදුවන දේ ගැන අවබෝධයක් නැති කමෙන් ඒකෝර එතකොට පිට තිබෙන දේවල් නැති වෙනවා, කැඩෙනවා, බිඳෙනවා. එතකොට අපි ඒ අනුව ඒ දුක ඇති කරගන්නවා. දැන් අපිට ඒක තේරුම් ගත්තා නම් මේක සිත ඇතුලේ සිදුවෙන නාම රූප විඥාන ක්‍රියාවලියක් කියන එක. එතකොට අපි දැනගන්නවා මේක මේ සිත ඇතුලේ සිදුවෙන ක්‍රියාවලියක්. ඒ කියන්නේ මේක පිට තියෙන රූපයට සම්බන්ධයක් නැහැ කියන එක. එතකොට අපි කෙලින්ම ඒ පිටට තියෙන දේවල් වලට උපාදානයක් නැතු වෙන. ඒකට ඒ කියන්නේ පිට තියෙන දෙයක් වෙනස් වීමෙන් හරි නැතිවීමෙන් හරි අපිට ඒකේ දුකක් ඇති වෙන්නේ නැහැ. ඒ විදිහට තමයි මම තේරුම් ගන්න තියෙන්නේ. තේරුම් ගන්න. තේරුම් ගන්න බොම් පින් පිට මාතේ ඔබතුමායි පැහැදිලි කිරීමෙන් අපිට තේරෙනවා ඔබතුමා අදහස් කරේ මොකක්ද කියලා. මම සමායන මම මේ දේවල් ඉස්මතු කරන්න උත්සාහ කරනවා. මම දන්නවා කටි දන්නවා කියලා. නමුත්තර නැවත හදිස්සියේ කියා ගන්න හැදන්නේ අපි දන්නවා අර බාහිර ලෝකයේ මේ කියන්නේ මේ එළියේ තියෙනවා කියලා අපි කියන්නේ සතර මහා භූතයන්ගෙන් සහ ඒ අසුරකම් තියෙන දේවල් කියන දේ රූප කියලා දෙයක්වත් අපි එළියේ තියෙනවා කියන අර්ථයට වඩා අපි දකින්නේ ඒක අර ඒ සතර මහා භූතෙන් ඇති දේ අපි මේ අපි මොන උතුම පැහැදිලි කළා වගේ පසුව මේ තමා විසින්ම තමයි මේක හදාගන්නේ කියන දේ නේද? මම එළියේ දස් තිබුණෙත් නැහැ, ගල් තිබුණෙත් නැහැ. එළියේ ඒක දස්කල් බවට පත් කරගත්තේ තමයි හිතෙන් කියන දේ. මොකද අපිට ගසක් වුණාට ඒක වෙන කාටද වෙන සතෙකුට ගසක් නෙමෙයි, අපිට ගලක් වුණාට වෙන කෙනෙකුට ගලක් නෙමෙයි, නවාතනක් තව කෙනෙකුට. තව කෙනෙකුට ඒක මේ ආහාරයක් වෙන්න පුළුවන්. මේ වගේ විදිහට නේද? ඉතින් ඒ නිසා මේ ඔව් මම එනත් අවසන්ත මහත්තයෙන් වෙන්නේ ප්‍රතිපදාවක් හැටියට ළඟට આવවත් හොඳයි නේද? මේක දැන් අපි ගොඩාක් දහම් කරු සාකච්ඡා කරා කියන්නේ අපිට කවදාකවත් බාහිර ලෝකයේ දකින්න බෑ. අපිට අපි තුලින් ලෝකයේ දකින්න. ඉතින් ඒක නිසා දැන් අපි දැන් තේරුම් ගත්තම තමයි දැන් පංචස් පදාන ඛණ්ඩය අපි කරනවා කියන්නේ තමාගේ මනසින්ම. ඉතින් ඒ පිටිත කරන උපාදාන ඛණ්ඩය අරඹය අපි අපි අපිට ඒකට ගැටෙනවා නම් ඇලෙනවා නම් එතනින් තමයි දුක හරි කටහරි මේ වගේ දේවල් ඇති වෙන්නේ. ඒක නැති කරගන්න ප්‍රතිපදාව හැටියට කරන්න ඕන දේ පටන් අරගෙන සුළුෙන්. ඉතින් ඒ කියන්නේ මේ වගේ කුණු කොටස් වලින් බලලා ඒ කියන්නේ මේ වගේ කොටස් 21ක් තියෙන තැනකට නේද මම මෙහෙම දෙයක් කියන්නේ. ඉතින් ඒක බාහිරින් බලන්න පුළුවන් පාලින් කියන අජත් සංවාසය සංස්කෘතිය බහිද්දාවක් ආයතන සංස්කෘතිය අජත් බහිද්දාවක් කියලා එහෙම දෙද කරනවා. ඒ ඔහොම සුළුවෙන් කරනකොට තමයි මනසට දැනෙන්නේ. අපිට එක පාටම ඊමගේ වහලටම නගින්න බෑ. ඊමගේ පොළොවට තියලා වහලකට නගින්න ඉතල භූමියක්. මේ කාම භූමියේ ඉඳගෙන අප්‍රියාපන්න භූමිති යන්න අප්‍රියාපන්න භූමිය ගැන ටිකක් දැනගන්න එක හොඳයි. නමුත් මේ කරන ටික කරගෙන ගියොත් අපිට ඒක මේ කරගෙන ගියොත් අපි සම්පූර්ණ මට්ටමකට ළඟා වෙන්න පුළුවන්. නැත්තම් අපි හැමදාම එක තැනක කරගෙන රවු වගේ මේ බබරි වගේ එතනම කැරික් ඉන්න වෙනවා. දහම් සාකච්ඡාවලදී අපි කියන්නේ හරි හොඳයි බොහොම දහම් ගැඹුරු ඉඳ අපි දැනගන්නවා. නමුත් ඒ සසන මහත්සේ කියන්නේ උන්වහන්සේ උත්සාහය දරන්නේ ඔක්කොම කියලා අපි අපි ධර්මයේ චිත්ත වීති ඔක්කොම දැනගත්තොත් අපි එක තැනකටින් පටන් ගන්නවා. යහමඳුර කියන්නේ කායගත සති. ඒ වගේ සුළු තැනකින් පටන් ගන්නවා. එතකොට හැබැයි දහම් කරු මේ වගේ දෙයක් සම්මා මේ වගේ දෙයක් මේ දෙන්නේ කියන එක දැනගන්න. සුදේ දැනගන්න. ත්‍යාග සත්‍යද මේ වගේ දෙයක් කරනකොට අරෝගේ තැනකට යන්න පුළුවන් කියලා එහෙමයි කියන්නේ. අපි දැන් මනසල සුදෙනේ කියන දෙයක් තමයි අපි ඉලක්කයක් තියෙන්න ඕනේ. ඒ ඉලක්කෙට යන්න දැනගන්නත් ඕනේ. වාහනයක් තියෙනවා නම් වාහනේ පදින්නක් දැනගන්න මාර්ගයක් දැනගන්න. ඊට පස්සේ මාර්ග පැදගෙන යන්නත් පුළුවන්. ඒ වගේ අපි දැන් පදින්න පටන් ගන්න නම් පටන් ගන්න තමයි අර මුල හරි කියන්නේ සුළුවෙන්. ඒක ඒ වගේ සුළුවෙන් පටන් ගත්තාම ඒ කියන්නේ එතකොට අපි දැන් අහලා තියෙනවා ධාතු වශයෙන් බලන්න ස්කන්ධ වශයෙන් බලන්න මම ඒක තමයි හැමෝම දන්න වැඩි කරන විදිය. එහෙනම් කරනකොට චිත්තෙ දැනෙන්න ගන්නවා. මේ බාහිර තියෙන රූපය අරබය දැන් මට පෙන්වට ගහක් කියලා දවස් මහත්තයෝ කිව්වාගේ අපි කියනවා මේ කුලපාට ගහ කුලපාට කියලා කියන්නේ මට තව කෙනෙකුට වෙන පාට. ඒකම එහෙනම් ඒ ගහේ තිබිච්ච පාට කුලපාට කියන්නේ අපි හදාගත්තද හැමතිස්සෙම මොකද ඒ රූපයක් අරබය අපිට ඇති වෙන්නේ ඉස්සරහ විදිහට මේ සංඥා ඒ කියන්නේ ධාතු දෙයක. ඒ ධාතු විශේෂයක් ඇති වෙන නිසා අර මානසයේ ඇතුළත ඇති වෙන ඒ ප්‍රතිබිම්බයක් හරි ඇති වෙන ඒ දේ තුළින් එතනින් ඉපදිනවා නම් කිසි විදිහක මේ වින්දනයක් ඒක ඇති වෙන්නේ ඇත්තටම ඒ විඥානය තමයි. විඥානය තමයි සේම විඥානය කියන්නේ විද්‍යාකාරයේ විඥානය හැමතිස්සෙම මෙපල් ඇසද්දෙන්නේ මේ සුබ අපේ මේ කය මුල් කරගෙන ආත්ම දෘෂ්ටියක් ඇති කරගන්නේ වේදනාව. ඒ වගේ මේ අසුබ කය අපේ සේම හිතන සුබයි කියන්නේ. ඒ වගේම අනිත්‍ය විඥානය හැමතිස්සෙම හිතෙන දෘෂ්ටියක් කියන්නේ. ඒ වගේ ඒකවල ඒ ලොකු වචන නවත් සරලව හිතුවාම දැන් මේ මනසට ලැබෙන මේ දේ අපි ඉතින් ඒක කිසිම ඒ විඥානයට කිසිම තේරුමක් නැහැ. ඒ කියන්නේ චක්කුන් පරිචරූපයේ උපජිත චක්කු විඥානං කියන දැන ඒකන ඒ දැන ගැනීම මනසට දැන ගැනීම කිසි කරන්නේ නැතුනේ. ඒ දැනගත්ත දේ අරබය ඔන්න දැන් ආපහු බලන මේක දැන් කුහෙන්ද මේ රූපය දැක්කේ. ඒ රූපය මෙහෙමද මොකද කොම්පැක්ට් කරලා බලන පෙර දැක්ම අපේ පෙර පුරුද්ද ඒකත් ගන්නවා. මේ තියෙන මේක පොල් ගහ. දැන් නමකුත් දාලා. මම දැන් ඊට පස්සේ ඔන්න දැන් පටන් ගත්තා. එහෙම නැත්නම් දැන් ධාර්මචීරියට කිව්වේ දිත්තේ දිත්ත මත්සන් කියලා ඇතුළේ නතර කරන්න නෙමෙයි. හික්මෙන්න කිව්වේ. හික්ුණාම ඔබ මෙහෙම හික්ුණොත් මට මෙතෙන් දෙන්න පුළුවන්. ඒ වගේම මානසික පුත්‍රයලා කිව්වේ ඒ කරුණු පහක් ඒ විදිහට. නමුත් ඒක ඒකෙන් දිට්ඨි නිසලස කියලා බ්‍රේක් ගන්න කියන එක නෙමෙයි. ඒකවල වේග එහෙම කරන්න මම කියන්නේ සතරේ මාස එහෙම දෙයක් නෙමෙයි. අදහස් කරලා තියෙන මෙතන ඒක තේරුම් ගන්න. තේරුම් ගත්තාම දැන් අපි කෙලස් එන විදිහ දැනගන්න. කෙලස් තේරෙන්නේ නැති. ඒකවල ඒ දෙකේ සම්ප්‍රදායක්. එකට දැන් අර පෙරපුරුද්දයි මේ හදාගත්ත දේ ඔක්කොම කරලා කිව්වා ආ මේ එළිය තියෙන මේ ගහ මේ කොළ පාරකට දැන් එතකොට අන්න එතකොට පිට බැඳලා යනවා. එතකොට තමයි වෙන්නේ. ඒකට කැමැත්ත අකමැත්ත අනුව තමයි සංහාව කියන්නේ. සංහාව දුරු කරන්න තමයි බුදුහාමුදුර කියන්නේ මේ ටික බලන්නේ. මේව බලනකොට මේක දුරු වෙනවා. ඒක පාටම දැන් අපි කියන්න බෑ මේක දැන් මේ ගල් නැහැ. පොළවේ මුක ගස් නැහැ. ගල් ගස් කයි කිසි කෙනෙක් නැහැ කිව්වොත් ඒක නෝ උච්චිය දුක්. සීනෝ තිනුත් නැහැ. ඒක ඉස්සෙල්ලා බලන්න මේ මේ ඒක තමයි කිසි රූපම්. ඒක රූපපත සමුදුව අත්නම්ගමු. ඊට පස්සේ ඒක පැත්ත. ඊට පස්සේ අනිත් පැත්තේ පරිච සමුපාදයෙන් තමයි බලනවා මේ ethical කි මේයි. මේ නැති කල්ලි නැහැ. පොන අසති පැත්තට ආවා. නමුත් අසති කියන්නේ මේ මුකුත් නැතිකම නෙවෙයි. හේතුන්ගේ හේතු නැත්නම් ඒක යෙදෙන්නේ නැහැ. උපදින්නේ. උපදින්නේ නැහැ කියන්නේ ඔන්න දැන් ඔන්න ඒක තමයි දෙනවා. ඒකට මුලත් මම ආරම්භයේ අතින් කුණක පොඩක් වශයෙන් මම බලලා ඉන්නවා. ඉතින් මට නම් මේ සිද්ධාන්තයේ තරමකට තේරෙනවා. ඉතින් මට ගොඩාක් පැහැදිලි කරන දක්ෂ නැහැ. ඉතින් ඔය විදිහට තමයි මම තේරුම් ගන්න තියෙන්නේ දලත් මහත්මයා තේරුම් ගන්න. තේරුම් ගන්නයි. ඔබ මම විශ්වාස කරනවා පසන්ද මහත්මයා මෙතන හැම දිනකටම ඔය කාරණාව තේරලා තියෙනවා කියලා. අපි අද තේරෙන බව හොඳට පේනවා. දැන් බලන්න කමල් මහත්තයලා තේන මහත්තයලා ඔක්කොම හොඳින්ම ඔය කාරණා පැහැදිලි කරනවා. හැමෝටම තේරෙලා තියෙනවා. ඉතින් ඒ අය විවිධ විදිහට තේරුම් ගන්න. ඉතින් අපිට මේක එකයි වැදගත් වෙන්නේ මේ සාකච්ඡා හැමෝම ගිරිතුලින් කියනකොට අපිට ඔහු ආලෝකයක් ලැබෙනවා උනන්දුවක් ඇති වෙනවා මේවා ඒ විදිහට තේරුම් ගන්න. ඉතින් බොහොම පිං ප්‍රථම මාත්මේ දැන් සම්බන්ධුනේ මේ මුතුමිය මුලින්ම කිව්ස ගන්න උත්සාහ කළා මුතුමිය සම්බන්ධු නැහැ. ඔබතුමිය කොවිඩ් හරි ඒ වගේ මැදින් ආවොත් එම මේ කොන්ෆරන්ස් එකට කනෙක්ට් වෙන්න පුළුවන් අපි නොදැක්ක වුණත් නේද? මේ ජොයින් කොල් ඒක තමයි ටිකක් තව සම්බන්ධ දෙලා අපි ඊට පස්සේ සාකච්ඡා සම්බන්ධ කරගමු. ඔබ සන්ධ්‍යා මහත්මිය, චන්ද්‍ර මහත්මිය, කුමාරි මහත්මිය තම යමුනේ නේත්‍රම මේ මම එහෙමනම් ඉස්සලාම චන්ද්‍ර මහත්මයාට යොමු වෙන්න. දැන් මේ කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා මම මේ බොහොම කැමැත්තෙන් පවුඩර් එහෙම දානවා මූණට. මේ ඒ පවුඩර් එකක් සතෙකුට දුන්නොත් එහෙම කන්නාඩියක් ඉස්සරහට ගියේ සතෙකුට දුන්නොත් එයා පවුඩර් එක කොහෙද ආයිද? ඇයි ඒක එහෙම වෙන්නේ? මම චන්ද්‍ර මහත්මයෙන් අහන්න මේ ප්‍රශ්න. තෙරුවන් සරණයි සියලු දෙනාටම. පළවෙනියට කියන්න ඕන මේ සම්මුති ජීවිතේ ලෝක සම්මුති ජීවිතේ අධ්‍යාත්ම ජීවිතේ අධ්‍යාත්මය කියන එක දෙකක් විදියට තමයි මම අඳුරගෙන තියෙන්නේ. ඒකට දැන් මේ දලුවත් මහත්තයා ආපු ප්‍රශ්නෙට උත්තරේ විදියට තියෙන්නේ මේ සතාට මේක පවුඩර් නෙවෙයිනේ. සතාට ඒක සුවඳක් තිබ්බොත් කයි සතා? සතා ගඳ තිබ්බොත් එතෙන් දෙන්නේ නැති වෙයි. මේ ඒක බලන එකන අනුවනේ ඒක වෙනස් වෙන්නේ. දැන් මේ ලස්සන කාන්තාවක් පාර යනකොට මේ ජලයක් කරා යනවා කියම කොටියක් දැක්කොත් ඒක ඒ සතාට ආදරයක් ඇති වෙන්නේ නැහැ නේ. ඒ සතාට කෑමක් විතරයි. ඒ වගේම මේ යන මේ බහු වඩන ස්වාමීන් වහන්සේ කෙනෙකුට පත්ති සංඥාවන ස්වාමීන් වහන්සේ කෙනෙකුට දැක්කත් තියෙන ඇටපැකිල්ල විතරයි දකින්නේ. ඒ වගේම කාමාතුරේකට දැක්කොත් ඒ කාමය වැඩි වෙලා ඒ වෙලාවේ නැරිලා වැටෙන්නත් පුළුවන්. නැත්තම් කරදර කරන්නත් පුළුවන්. ඒක තමයි ඒකට අපි මට හිතෙන උත්තරේ. නමුත් ඉතින් මේ අධ්‍යාත්මික ජීවිතයයි සම්මුති ජීවිතයයි කියන එක දෙකක් ඉතින් අධ්‍යාත්මික සම්මුති ජීවිතයේදී ගලුත් තියෙනවා, පසුත් තියෙනවා, අම්මත් ඉන්නවා, තාත්තත් ඉන්නවා, දළුවත් මහත්තයත් ඉන්නවා, සියලු දේ ඉන්නවා. දැන් අපි කරන්නේ ව්‍යාපාරනේ. එතකොට දැන් කටලෙන දැන් තියෙනවා. දැන් මේ සමහර වාහනෙම විකුණපාව සල්ලි කොල මිටික් මට ගෙනත් දෙනවා. ඉතින් දැන් ඒකේ ගාන බලපුවාම බොහොම ලොකු ගාණක්. ඒක හොරෙකුට එහෙම දැක්කොත් අපිට මරලා ගෙනියන්නත් පුළුවන්. නමුත් මම ඒක මගේ අතේ තියෙනකොට මට මේක කිසිම වටිනාකමක් නැහැ. මේකත් තවත් කොළ මිටික් නේද කියන හැඟෙන අවස්ථාවල් තියෙනවා. නමුත් ඉතින් අපි මේ පිච්චර් එක පිච්චර් මේ හදන බව දැන දැනත් නළුවෝ කියන රඟපාන බව දැන දැන සතියේ හොඳට මේ හිතින් ඕනනම් රස කර කර බලද්දත් පුළුවන් නැත්නම් නොබලින්ටත් පුළුවන් මේ ඒක දෙක දෙකක් මේ හැම එකක්ම මේ ලෝකය මේ හදන පිච්චර් එකක් තමයි මේ විඥානයේ විසින් මායාව ඕනේ දෙයක් අපිට හදලා දෙන්න පුළුවන් මේ ගලක් දැක්කහම ඒක මැනිකක් කරගන්නත් පුළුවන් ඉතින් එහෙමනම් අපි පාර යනකොට මේ අර මැනික විතරක් කොහොමද අපිට මැනික විතරක් කොහොමද අපිට මේ දෙන්නේ ඒකට වටිනාකමක් අපි හිතේ ඇතුලේ තියෙන එක මේ සමාහට අපිට ඊට වැඩිය වටිනා දේවල් පොළවේ තියෙන්න පුළුවන් අපිට ඒක අහුවෙන්නේ නැහෙනි අපි යනකොට කවදාවත් ඒක අපිට එහෙම දෙයක් නැහෙනි දැන් අසුචි වාගේ දෙයක් දැක්කහම ඒකට අප්‍රසන්නතාවයක් ඇති වෙනවා ඉතින් ඒ අසුචි අප්‍රසන්නයි කියලා අපිට හිතෙන ඉන්නනේ ඒක එහෙම වෙන්නේ එහෙම නැත්නම් ඒක සතිකුට ආවුනොත් ඉතින් අසුචි කියන එක එයාට සමහර සත්වෙන්ට බොහොම ප්‍රණීත ආහාරයක් ඒකේ ඒ සතාට ඒ විදිහට තමයි මේ තමන්ගේ සිටිවිල්ල තමයි සීල දෙයටම දැන් අපි කෙසේ වුණත් දැන් අපි ලෙඩ ඇඳේ ඇදලා ඉන්නකොට මේ සියලු දේම එපා වෙලා දැන් කණ්ඩ බැරි වෙලාවට ඉන්න මුකුත් බැරුව. එතකොට ඒක සම්මාදිට්ඨිය නෙවෙයි මේ ශරීරයෙන්ම අයින් වෙලා තියෙන දෙයක්. නමුත් සම්මාදිට්ඨියතාව කියන්නේ ඒකම නෙවෙයිනේ දැන් මේ කාමය නැත්නම් බ්‍රහ්මචාරී අබ්‍රහ්මචාරී වෙනවා කියනවා. නමුත් ඒක තරණ අවස්ථාවෙදී වින්දරනේ. දැන් තරණා කියලා ඒවුනාම ඒ ලිංගික හැඟීම් සම්පූර්ණම නැතිලා යනවා. එතකොට මේ බ්‍රහ්මචාරී අබ්‍රහ්මචාරී වෙන්න බෑ. එතකොට ඒ හැඟීම එන්නේ නැහැ. ඒ අබ්‍රහ්මචාරී අවස්ථාව දකින්නවත් බෑ. නමුත් මේ ලිංගික ජීවිතය ඇත්තෙන්ට නම් තරුණ වයසේ ඒකට හොඳ ශක්තිය ඒකට ආසාවක් තියෙනකොට එනං ඒක ගැන කල්පනා කළා දැන් එහෙම මට දෙයක් ඇති වෙනවා. එනං ඒක හොඳ නෑ. ඒක වුණත් දිගට දිගට මේ කර්මපත ඇති වෙනවා කියලා හිතලා එනං ඒකට භාවනාව කියදලා ඒක අයින් කරන්න ඕනේ හිතින්. මෙහෙම හිතින් යන්නේ නෑනේ. පෙරවන් සන්නයි මම වැරදි දෙයක් කියවන නිවැරදි කරා. පෙරවන් සන්නයි චන්ද්‍රවර්ධන බොහොම පිං. හොඳයි ඔබතුමා අර මම අහ ප්‍රශ්න දීපුත්‍රේට මම පොඩි වෙන සුත්‍රයක් බලාපොරොත්තු වෙනවා. ඒක මම එන්නම් ඊට ඉස්සෙල්ල මේ චන්ද කමල් මහත්තයාට වෙනවා. මොකද චන්ද්‍ර මහත්තයාලා ගියවත් පැත්තෙන් ගිහින් එතුමා සම්මුතිය පැත්තෙන් වෙනස් විදිහට ගන්නවා කියලා මේ මුදල් අතරම් මුණන් පස්සේ ඒක විසිකන්න එකක් නෑ මට පේන්නේ. කමල් මහත්තයා තාම විසිකන්නවත් දන්නේ නෑ මුදල්. ඒ නිසා කමල් මහත්තයට වෙනවා ඒ සම්මුතියෙන් ඒ මහත්තයා කියපු දේවල් එක අපිට පොඩ්ඩක් සව කවුන්ටියක් කියලා දෙන්න කමල් මහත්තයා. කොහොමද ඒක මේ අපි ගන්න ඕනේ? සමහරවම මීලු කුත්කල්ල කිවි ඒවා මේ හිතේසන සර් නෑ. හොඳයි. එහෙම කතා කරන එක හොඳයි. ඒක මේ චන්ද්‍ර මහත්තයා කතා කරපු එක ටිකක් මේ ඒක නෙවෙයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒ කම්මසගත සම්මාදිට්ඨිය වගේ නේ. ඒ කියන්නේ නැත්නම් අපි මේ මෙතනින් මොකක්ද ඒකට කියන්නේ සර්? අපි අතෑරලා යන කතාව. ඒක නෙවෙයි මේ අදහස. සම්මාදිට්ඨිය දුක කියන එකේ තේරුමයි අපි තේරුම් කරේ. ඒක තේරුම් ගන්න ඒක තේරෙන්නේ නැත්නම් ඒ ටිකක් අමාරුයි තමයි ඒක පිළිගන්න. ඒකට දින් කරන්න දෙයක් නැහැ. කෙනෙකුට හුඟක් කෙනෙකුට මේවා එක කායයක ඒවි කවදා හරි වටහා ගන්න. ඉතින් ඒක එක්කෙනෙක් එක්ක ප්‍රමාණයට තමයි වැටෙන්නේ නේද? ඉතින් ඒක හැමෝටම මේක විදිහට තේරෙන්නේ නැහනේ. අර ඔතුමා අහපු විකාර කන්නඩියෙන් බලනකොට අපි මූලේ පවුඩර් ගෑවට ඇත්ත වශයෙන් අපි ගිහිල්ලා මේ විදුරිය ගන්න නැහනේ. අනේ ඒක තමයි ඔබතුමාට ඕන උත්තරේ නේද? මේ නැත්තම් සතෙකුට දුන්නොත් සතා ගිහිල්ලා එයාගේ විදුරිය ගන්නවනේ. අර චන්ද්‍ර මහත්තයා කියපු කතාවත් එයා කාවිනේ. ඔය හරි හරි මම බලාපොරොත්තු වෙන උත්තරේ ඒක තමයි. බොහොම පිං කමක් කිය බොහොම හොඳයි. මම මේ නැවතත් ඒ පුතුම දෙන්නම් මේ ඔව් ඔබ අපිට උතුමා කිව්ව එක දෙකට මම එකතු කරන්නේ යමක්. මොකද දැන් මේ අපි හැමෝම විවිධ විදිහට තමයි මේ දේ ගන්නෙ. සමහරලාට අපි දැන් මේ කරුකුණ ඥානාන්තම්දු අපිට දේශනා කරලා තියෙනවා මේ දියසුලිය ගැන. මම ඔයගලන් අහුව දියසුලිය කියන්නේ මොකද්ද? දියසුලිය කොහොමද වැඩ කරන්නේ කියලා මෙතන සමහර අය අගක් මුලක් තේරෙන්නේ නැති වී ඒක. ඔතේ උන්වහන්සේ විසින් ඒක තදියසුදී ගැන මම දන්නේ නැහැ. සාස්තු දේශනාවක තියෙනවා කියලා කවුද කිව්වද මම දන්නේ නැහැ. කෙසේ වෙතත් උන්වහන්සේගේ උදාහරණයක් ඇකිටි දැන් මම හිතන්නේ ඒක තියෙන්නේ. උන්වහන්සේ තේරුම් ගත්ත එකේ මහා දැනුමකින් ඒ කියන්නේ. අපි ඕක ඇහුවොත් එමු ධම්මජී මහන්දර ධම්මජී මහන්දර පැත්තක දෙයක් දන්නේ නැහැ යසුලි කතාව. ධම්මජී මහන්දර මොකද දන්නේ නැති කෙනෙක්ද? නැහැ නේ. ඉතින් ඒ වගේ දැන් අපි දැන් ඔය මේ අද කතා කරන දේවල් සුදස්නාමගේ දේවල් එක දෙයක් තුනක් අපි ඉස්මතු කරගෙන පෙන්නනවා කියලා. ඒක ඒ ආකාරයටම ඒ විදිහට නොදන්න කෙනෙක් ධර්ම නොදන්නවා නෙමෙයි. ඒ අය බොහෝ විදිහට ගිහිලා තියෙන්නේ සමාහට අන්නයටත් වඩා. ඒ නිසා ඒ මොකද තමන්ගේ අද්දකින් තුළින් ජීවිතය තුළින් මහත් දැන් සම්භාරයක් ඇතුව ඉන්න පිරිසක් ඔක්කොම මෙතන ඉන්නේ මේ මම දන්න විදිහට. විශේෂයෙන්ම මේ අපි බොහෝ අය ජීවිත අද්දකින් තුළින් බොහෝ දේවල් ජීවිතය දිහා බලන්නෙම වෙනස් විදිහකට අපි පොදුවේ කතා කරනවා තමලාගේ දන්නවා. ඒ දිහා බලන්නෙම මේ අපිටත් එදා බොහොම හොඳින් ජීවිතය බලන පිළිසිනින්ද ඒගේ දැනුම ගැන අවබෝධ කරගෙන කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මම කියන්නේ අර ඒක දැන් විපස් ක්‍රීම් පාකේක සයින්වාසක තේරුම් ගැනීම තුලින් මේ මොකද්ද කියුවේ කියලා අපිට ඒක උපකාර ධර්මයක් හිතට ගන්න හදනවා පමණයි. ඒයම අපි සින් දැකිය යුතු දෙය කියලා කතාවක් ඇත්තෙම නැහැ. දැන් දියසුල්ලියක් අපි හොයන්න ගියොත් එහෙම භාවනාවේදී අපිට වැරදි. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම ඊටත් මතක් කරනවා මංකල මං ගෞරවයෙන් යනුමෙන් කපි සන්ධ්‍යා මාසෙත් ආයිතිසල මං කියන්නම් උපදානය ගැන ඒ ආපු ප්‍රශ්නෙට කමල් මහත්තයා උත්තර කිව්වා. නමුත් මේ ඒක මං කියන්න හිතුවේ දැන් අපි අද කිව්වනේ පංච උපාදානස්කන්ධය ම දුකයි පංච උපාදානස්කන්ධයම ඇති වෙන තැනම තියෙන දුක කියලා. ඒ වගේම ඉස්සලා එළියේ තියෙන ගලක් කියලා දැනගත්තාම ඒ ගල එතරම් පංච උපාදානස්කන්ධයම ඇති වෙලා කියලා තැනනේ අපි දැන් කතා කරන්නේ නේද? එහෙනම් මේ උපාදානය කියන එක ටිකක් දැනගන්න උපකාර වෙන දෙයක් විදිහට තමයි මේ උදාහරණය අපි මතක් ගන්න හිතුවේ. අර මේ මේකත් සුදස්නා වඳුරු දිල්තින උදාහරණයක්. උන්වහන්සේ කිව්වා අපි කණ්ණාඩියකට විදිහ බැලුවොත් අපේ මූණ පේනවා. අපි අහකට ගියාම අපිට කිසිම සැකයක් නැහැ. එතන අපේ ඡායාව දැන් විදුරේ නැහැ කියන එකට. අපි ඉන්නකොට ඉස්සෙල්ලා තිබුණා. අපි ඉවත් වෙනකොට ඡායාව ගියා. හේතුවක් නිසා ඡායාව පේනුණා. හේතු වයින් කරපු ගමන් ඡායාව නැහැ. ඔන්න ඕකනේ සත්‍ය. එතකොට අපිට ඒකෙන් ප්‍රඥාවක් තියෙනවා. ඒ ප්‍රඥාව නිසා අපි එතන මේ විද්‍රේ කෙනෙක් ඉන්නවා කියලා අවබෝධයක් අපිට නැහැ. නමුත් ත්‍රිසංගත සත්‍යෙකුට කන්නාඩියකට වුණොත් එයාගේ ඡායාවත් වැටෙනවා. එයා පැත්තකට ගියාම එයාගේ ඡායාව වැටෙන්නේ නැහැ. නමුත් එයා හිතාගෙන ඉන්නේ එතනේ ඡායාව තියෙනවා කියලා. එතකොට එයාගේ දැක්ම නැති නිසා ඒ නිසා එයා මේ එතන ඡාය පුද්ගලෙක් ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා. ඒ නිසා අපේ මූණට අපි මේ පවුඩර් දැම්මට ත්‍රිසංගත සතා එතනට ඇවිල්ලා පවුඩර් දානවා නම් එයා දාන්නේ මේ කන්නාඩියට තමයි පවුඩර් දාන්නේ. මොකද එයා හිතන්නේ ආ මෙතන ඉන්නවා ඉස්සරහ කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන ඉන්නේ. එයා දේ දැනුම නැති නිසා. එතකොට එහෙමනම් ඒතර මහ ලොකු ගැඹුරක් තියෙන උදාහරණයක් හරියටම හිතුවොත් ඔය කතාවම තමයි මේ හැමතරම සිදුවෙන්නේ කියන එකයි අපිට මේ කියන්නේ. අපි අර ඒ කියන්නේ අජෝසය පිත්‍ති කියලා කියන්නේ ඒ අරමුණේ අර තිසංගත සතා අජෝසය පිත්‍ති. බාහිර ආයතම එයා නැඹුරු වෙලා. බාහිර රූපෙම ඇත්ත වෙලා එයාට තියෙන්නේ. ඉතින් ඒ අරමුණේදී අපි අජෝසය පිත්‍ති නැහැ. වැස්සගෙන නැහැ. එහෙම ඉතන බැලුවම මේ මූණ තියෙන්නේ මෙතනනේ කියලා හැඟීම අපිට තියෙනවා. ඉතින් අනේ මේ විදිහට මේ උපාදානස්කන්ධය අවබෝධ කරගන්න ඒ උදාහරණ තිතන්න පුළුවන් කියලා තමයි ඒක මම මතක් ගන්න හිතුවේ. ඉතින් ඒ කාරණාව සමග මම නැවත ගෞරවයෙන් යොමු වෙන කමති සන්ධ්‍යා මහත්මියට සන්ධ්‍යාගේ දැන් මේ ඔබතුමියත් ඊයේ සම්බන්ධ වෙච්චෙන්ද ගෞරවණීය ස්වාමීන්වහන්සේගේ දේශනාව අහන්නදී ඔබතුමියගේ දේශනාව තුළින් යමක් කිස්මතු ගන්න කල්පනා වෙනවද? දෙවස්සන්න අද ඔබතුමගේ සාජිතව කරත්තේ ඊටදී හොඳින් ඇති කියලා සරණයි එම් දලස් මහත්මයා. නේ මට මේ ශ්‍රවණය කරන්න බැරුණා. මොකද මේ ඇත්තටම අසනීප තත්ත්වේ නිසා මට වීස් එක වගේ තියෙන. ඉතින් මේ ඔළුව කැක්කුම්. ඉතින් මේ දවස් ගොඩක් මේ දේශගුණික තත්ත්වය අපි ඇත්තටම ෆ්‍රීස් වෙනවා වගේ. ඉතින් ඒක නිසා මට මේ ධර්ම ශ්‍රවණය කරන ආසාවෙන් මේ ගැඹුරු ධර්මයක් නිසා මම මේ උදේ පාන්දර 3ට නැගිටින ශ්‍රවණය කරන්නේ. මොකද මේ අසනීප තත්ත්වය නිසා මට ගොඩක් යොමු වෙන්න බැරි වුණා. සමා වෙන්න මට කතා කරන්න තරම් දැනුමක් නැහැ මේ අවස්ථාවේ. මම ශ්‍රවණය කළා අධ්‍යයනය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හැම දිනටම බොම් පිං තිරුවන් සරණයි. හොඳයි. මට හිතර මම අර දියසුලිය කතාව ආපුින්ද එහෙනම් මම ඒක එතන ඒක නම් යමු කියලා. මොකද අපි අපි ධර්මයේ හොන්නේ ඉඳ අපිට කමක් නැහැ එක දෙක ඉන්න කියලා අවශ්‍ය නැහැ. අපි මේ අපි කතා කරන්නේ කිසියම් දෙයක් අපි ඇහැට ගැටෙන කිසියම් දෙයක් අපි උපාදානය කරගන්නේ කොහොමද කියලානේ. කොහොමද මේ උපාදානයක් වෙන්නේ ඒ දේ කියන දේ දැනගන්න. අපි මේ දියසුලිය උදාහරණයක් පොඩ්ඩක් මතක් කරගත්තොත් එහෙම මොකද මේ දියසුලියකින් කරනවා කියලා කියන්නේ? කටුකොන්ද ඥාන දහම ජෝ අපිට පැහැදිලි කරලා දෙන විදිහට ඒ දියසුලිය කතාව අහලා තියෙනවද කට්ටිය? කවුරුහරි අහලා තියෙන්නේ? ආපු කට්ටිය ඉන්නවද මෙතන? ඔව් මට කියන්න පුළුවන් ඒක නේද? ආ කමල මහත්තය දන්නවා. හොඳයි. තව තහුව ඉන්නවනේ. එහෙනම් මම කියන්නේ නැතුව මම නිකන් අඩුවෙන් කතා කරන්න කැමති නැහැ. හැමදාම මම කතා කරන්නේ. එහෙනම් මම කමල් මහත්තයට කියන මහත්තයට කියවෙනවා. වසන්ත මහත්තයට සමාවෙන්න. කමල් මහත්තයට වසන්ත මහත්තයට කියවෙනවා මේ කොහොමද මේ දියසුලියක් හැදෙන්නේ කියන එක කියන්න. ඊට පස්සේ මේ දියසුලියකින් කොහොමද මේ අපි මේ භවය සඳහා යන ගමන සිද්ධ වෙන්නේ දේ තේරුම් ගන්න. මොකද එතෙන්දී ඒ අන්ඩර්ලයින් ධර්මතාවයේ ධර්මතාවයක් තියෙනවා. මොකද යන ධර්මතාවයේ ඉදී කමල් මහත්තයා තත්ත්වයට මාතෘක කරගෙන ඉතලා කමල් මහත්තයා. ඔව් තේරුම් සරණයි. කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ ඒක තේරුම් කරේ පටිච්ච සමුප්පාදය එතුමා ගත්තේ අර චේන් එකක් වගේ අවිද්‍යාව ඉඳලා භව ජීවිතය යනකම් නෙවෙයි. එතුමා කිව්වා එතන මේ දැන් විඥාණය සංස්කාර නිසා විඥාණය හැදෙනවා, විඥාණයෙන් නාම රූප හැදෙනවා, නාම රූප නිසා සලායතන නිසා පස්ස නිසා වේදනා චේතනා සංඥා ඒක නිසා සංස්කාර නිසා ආයත් නාම රූප විඥාන. එතන පේනවා නේද මේ දෙකේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් තියෙනවා කියලා. මේ දෙකේ ඒ විඥාණය නාම රූප සලායතන පස්ස ආයත් නාම රූප විඥාන. අන්නේ එන්නේ එතන එතන ඒක කැරකිනවා අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන්. අර අහලා තියෙනනේ ප්‍රත්‍ය අර ස්වාමීන් වහන්සේලා තේරුම් කරේ ප්‍රත්‍ය කියන්නේ ඒ ඒ ඒ හැමතැනම අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් තියෙනවා. ඒ කියන්නේ විඥාණයට නාම රූප, නාම රූපට විඥාණය. ඒ දෙක තමයි ලොකුම එක. එතනින් පස්සේ පහළට තියෙනවා. එතකොට එක පැත්තකට අර වේදනාව නිසා තණ්හා ඇතිලා තණ්හාව භව ඒ පැත්තට යනවා. අනිත් පැත්තෙන් අවිද්‍යාව නිසා සංස්කාර නිසා විඥාන. තේරෙනවද කියන්නේ? දැන් අර එක තැනක එක කැරකෙනවා, එතනින් අනිත් දෙපැත්ත එක පැත්තෙන් එනවා, කැරකිලා පහළට යනවා. මේ වේදනා භව, වේදනා උපාදාන භව, තණ්හා භව, ජාති ජරා මරණ විදිහට යනවා. එක පැත්තකින් අවිද්‍යා සංස්කාර විඥාන. ඒ විඥාන නාම රූප කියන තැන ඒක අන්නෝන්‍ය ප්‍රත්‍යයක් තියෙනවා. එතන කැරකෙනවා. අන්න ඒක තමයි දීසුලි කියලා කියන්නේ. නැහැ, තේරුම් ගන්න නැහැ. වසන්ත මාත්‍ය මම මේ යමක් කේ ගැන කියලා මම ඔබතුමාට යොමු වෙනනම් ඒක අනිත් කයට කාලයක් වෙයි ආපහු තියෙන්නවනම් මේ දීසුලි කියන්නේ ඉංග්‍රීසි පුරාවිද්‍යා කටයුතු දක්වා තියෙන නිසා අපි ඒ ගැන කතා කරමු. කොහොමද දීසුලියක් හැදෙන්නේ? ගංගක මූදක ගැඹුරුම තැන තමයි දීසුලිය ඇහිට පිළිගන්නේ. එතකොට මේ දියසුලියක් හදනකොට සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහටයි කියලා උන්වහන්සේ මතක් කරනවා. ගංගක වතුර පහළට ගලාගෙන යනවා. ඒකනේ ගඟේ ස්වභාවය. ගංගක වතුර පහළට යන්නේ. ඒ ගඟේ ස්වභාවය පහළට ගලාගෙන යාම නමුත් කිසියම් ජීවලක් කල්පනා කරනවා කියලා උන්වහන්සේ කියනවා. මොකද උන්වහන්සේ උදාහරණේ කිසියම් ජීවලක් කල්පනා කරනවා මට පුළුවන් ඉස්සරහට යන්න. ගඟ පල්ලි හරි ගැට මට පුළුවන් ඉස්සරහට යන්න කියලා ජීවල ඉදිරියට ආපස්සට යන්න කියලා. ගාර උඩහට මට පුළුවන් උඩහට යන්න. මොකද ගඟක් කියන්නේ පල්ලෙහාට සාමාන්‍ය. නමුත් ජීවල කල්පනා කරනවා නෑ ඕක පල්ලි හරි ගැට මට උඩට යන්න පුළුවන් කියලා. අහන්න ඕනේ මේක මං කියන්නේ. එතකොට උඩට යන්න පුළුවන් කියලා උඩට යනවා ජීවල උඩහට යනවා. උඩහට යනවා ජීවල යනවා. ඉහිල්ලා ගඟේ පහළට ගලාගෙන යන වතුරෙන් වින් වෙලා තමයි ඉදිරියට යන්නේ. ගඟ පල්ලහට යන වතුරෙන් වින් වෙන මෙයා දැන් ඉදිරියට යනවා. ටිකක් දුර ඉදිරියට ගියාට පස්සේ ලොකු ජල කඳක හැපිලා තෙරපිලා ඒක විසි වෙලා වටරවුමක ගිහිල්ලා වටරවුමක යනවා මතක් කරගන්න දීසුලයක් නේද උඩට අපි දීසුල වටරවුම ගිහිල්ලා ආයිමත් ඇවිල්ලා අර තෙරපි නිසාම සම්බන්ධ වෙලා ආයිමත් ඉදිරියට යන උත්සාහ කරනවා උඩට යන්න හදනවා බැරි වෙලි ගාතේ ඒ යටින් අර ගඳ ගන්න පල්ලයක් තියෙද්දි ආයසෙන් යන්න යනවා ගිහිල්ලා එකක තෙරපිලා ඒක විසිරෙනවා රවුමට ගිහිල්ලා විසිරලා කැරකිලා ආයි පල්ලි හදනවා ආයි යන්න හදනවා ආයි බදිනවා කොහොම ක්‍රියාවක් සිද්ධ වෙනවා ওই විදිහට දිවල් ඉදිරියට ගිහිල්ලා එක තැනකදී හැපිලා විසිරිලා වටරවුම ගිහිල්ලා ආපහු කරකිනවා ඔන්න ඔතන දැන් වෙන්නේ මොකද්ද කරකැවිලා චක්‍රය කරකැවිලා කියලා එතන එක්තරා වටවලල්ලක් යාම පටන් ගන්නවා ওই විදිහට මේ වටවලල්ලේ යාම ක්‍රමක්‍රමයෙන් කාලයක් තිස්සේ යන්න යන්න දියවැල් තේරුම් ගන්නවා ඒක උදාහරණයක් දියවැල් තේරුම් ගන්නවා මට ඉස්සරහට යන්න බෑ කියලා ඉස්සරහට නම් යන්න බෑ මේ බාධා වැඩි එහෙනම් ඊළඟට මොකද කරන්නේ පතුල දිශාවට යන්න බලනවා පල්ලෙහා දිශාවට පාතාලය දිශට හරියටම මේ කියනවා කිරිගොට්ටක හැදේට එහෙම නැත්නම් පුනිල්ලේ හැදේට දීසුඩි යටට හාරාගෙන යනවා වගේ මේක පතුල හාරාගෙන පතුල නොපෙනෙන පාතාලයක් වෙන තරමට හාරාගෙන හාරාගෙන දීසුඩි පල්ලෙහාට පුනිල්ලයක් හැදේට පල්ලෙහාට යනවා ඒ අතරේ මොකද්ද වෙන්නේ අර පාතාලයේ ඇති එතකොට මෙතන තමයි වැදගත් වෙන්නේ මේ උදාහරණයක ගැලපෙන්නේ පාතාලි තියෙන ති වුණතාවයක් තියෙනවනේ අර හිදසක් ඒ පිරිමි දෙකට අර ඒකට අර ඒ හිදස පිරවන්න නොයෙකුත් විදිහේ දේවල් ඇති කරගන්න ශක්තියකුත් ආකර්ෂණයකුත් බලවේගයකුත් මෙන්න මේ දීසුලියට ලැබෙනවා දීසුලිය පල්ලෙහාට යන්නේ බලවේගයත් ඇතුව ඒකට අර හිදස හිදතට අවශ්‍ය එතකොට බලය තියෙනවා ඒ නිසා හිදසකුත් තියෙනවා ඒ නිසා වටේ තියෙන අතු ඉටි ගස් කොළන් මල කුණු හැම එකක්ම ඇදලා ගන්න පුළුවන් එතෙන්දි අන්න ඒ එක්තරා විදිහක උපාදානයක් එතන ඇති වෙනවා උපාදානයක් ඇති වෙනවා ඒ දේ ඇති කර ගන්න. අර එන්නේ මෙතන එක මහා ජවයකින් වේගයකින් සිදුවෙන ක්‍රියාදාමයක් කරකවන දේසුලියලා. ක්‍රමක්‍රමයෙන් ඒ මේ විදිහට ඇතිවෙච්ච එක තමයි ක්‍රමක්‍රමයෙන් නිම්වලල්ලක් මත්තමඩ විශාල වෙලා මහා භයානක තත්ත්වයක් එතන ඇති වෙන පුළුවන්කමක් තියෙනවා. ඉතින් අන්න ඔතන ඔක තමයි දේසුලියේ දේසුලියේ ක්‍රියාදාමය. පස්සේ දැන් අපි කමල් මහත්තයා අපිට ඒක ඒ දීසුලී ක්‍රියාදාමයේ සම්බන්ධ කරලා පෙන්නුවා මේක. ඉතින් අපි එතෙන්ට තමයි යන්න ඕනේ වැඩිපුර. මම දැන් දීසුලී ක්‍රියාදාමයේ පැහැදිලි කරේ. නැවතත් වසන්ත මහත්තයාට වෙනවා දීසුලී සම්බන්ධ කරලා අපිට ජීවිත ක්‍රියාදාමයේ තවදුරටත් කියන්න කියලා. එතනසම්. කර්වන් තරමනේ. ඇත්තටම කමල් මහත්තයා පැහැදිලි කරලා ජීවිතයට සම්බන්ධ කරලා දොස් මහත්තයා පැහැදිලි කරා මේක කොහොමද වෙන්නේ කියලා මිතුලියක් හදන හැටි ගංගක දැන් අපි කොහොමද අපි දැන් උන්වහන්සේ ගත්තේ මේ ගඟක් කියන එක අපි මේ සසර ගඟක් මේ ගහගෙන යව පහළට ගහගෙන යන්නේ පහළට ගහගෙන යනවා කියලා කියන්නේ මොකද්ද ඒක තමයි පහළට තමයි ගහගෙන යන්නේ නැඹුරු දීපලාව ඉන්ටර්නෙට් කල්ලම තුන පැත්තට අවිද්‍යා සහගත අපි ජීවිතේ අපි මනස හැමදේම අවිද්‍යාවෙන් බලනකොට අපිට ඇත්ත දැන් නැති වුනහම අපි මේ රූප ශබ්ද මේ ඇත්ත කන නාසය මේ ආයතන වලින් හරහා එන දේවල් වලින් අපි සංස්කාර ඇති කරනවා සංස්කාර කියන්නේ මොකද්ද සකස් කරනවා ඒක අපි හොඳ නරක දෙකේ අඥාවි අඥාවි ඒ විදිහට කර්ම රැස් වෙනවා කියලා කියන තුන ඒක උතර මුල ඊටසේ විඥානින් මේක දැනගෙන විඥානින් තමයි අපි රූප ශබ්ද ගන්ධ රස හැම දෙයක්ම මන ආයතනත් එක්ක මේ නාම රූප දෙක හදන්නේ නාම රූප ඒක නාම සහ රූප හදලා ඊට පස්සේ ඒක දැන් ඒකකොට ඒක මේ නාම රූප දෙක නාම දෙන්න සල ආයතනයක් කියලා අපි කියන්නේ අපි ඒකකොට තමයි අපිට මේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ ආයතන අපි කියනවා ආයතන කියනවා කියන්නේ ආයතන මේ ප්‍රසාදවත් නුර ආත්ම රූප ශබ්ද ගන්ධ රස ගැටෙන ප්‍රස්පස්ය තියෙනවා ඒකට ස්පර්ශය තියෙනවා වේදනා වෙලා ඒක වේදනාව තුලින් ආපහු දැන් එතනින් එක කරකිනවා ආපහු එකනේ එකම දේ අපි විඳිනවා විඳින දේ ගැන කල්පනා කරනවා ඒ විදිහට විචක්‍රය ආපහුට යනවා ආපහු කියන්නේ ආපහු විඥාණයෙන් මේක දැනවත් කරනවා මේකම දැක්කේ මේකම එහෙම ඒකකොට එතන වෙන්නේ අන්තිමට අර වෙන්නේ බොහොම බලවත් විදිහට කරකිනවා කියලා කියන්නේ අර පල්නහට යන ගඟ ගලාගෙන යනකොට දැන් සංහා භව කියනවා ඔව් මේ පද්මපාදයේ ඉතාමත් වේගින් වෙන දෙයක් නිසා ඉතින් මේක මේ බෙදලා අපි මේ දැනගැනීමට මේක ප්‍රයෝග කරගත්තොත් මේක ඒ ක්‍රියා දාමය මේක හොඳ කොට මහසේ ඒක පැහැදිලි කරේ මේ උපමාව දීසුලියට දීසුලිය මොකද වෙන්නේ ඊට පස්සේ අර සිඳා වැහගෙන යන්නේ දැන් ඒව මතම අපි ඉන්නවා මේ ලෝකෙ මතින් ඉඳපස් සත්‍යයක් කියන්නේ අපිට මේ කියන හරිම සම්මා දිට්ඨිය කියන අපි කතා කළා ඒ වගේ අවබෝධයකින් තොර වෙනහම අපි මේක මේව මතින් ඉන්නවා එතකොට වෙන්නේ මේ විඥානේ නාම රූප දෙක අතර ලොකු සාර අන්‍යෝන් සම්බන්ධයකින් බලාගෙන යනකොට ඒ එතන කියලා බහැගෙන යනවා එතකොට ඒකට කුල් සව වෙනවා ඒක අවුට පහළ තියෙන බොහොම සැරතෙනවා ඒක තව තව කුණු වඩා කුණු එනවා කියන්නේ ආයතන හරහා ඒක ආයතන හරහා කුණු එනකොට ඒ කුණු නවත් ගන්න තමයි මේ අපි ගහම ඉගෙන ගත්තොත් මේ ආයතන නිරෝධය කියන්නේ ආයතන නිරෝධය කියන්නේ ආයතන නැහැ කියන එක නෙමෙයි ආයතන උපද්දන්නේ එතකොට මේ ජීවිතයේ සුලියක් ඇතිවීමේ වේගයේ අඩුවලා කියන ජීවිතය ඇතුළත් තුනි වෙලා යනවා කොයි විදිහට තමයි මම තේරුම් ගත්තේ මේ දවස් මහත් දේවල් තමයි මම ඊට පස්සේ බොහොම හොඳින් ඒක ගන්න පැහැදුනා කියලා හොඳයි මම දැන් ගෞරවයෙන් කැමති චිරස්සි මහත්මියට යොමු වෙන්නේ චිරස්සි මහත්මිය අද සාකච්ඡා තුලනොත් ඔබතුමියගේ දේශනාවන් කලින් ඇහුවා නම් දේශනාවන් තුලනොත් දේශනාවන් නැතත් මේ සාකච්ඡා තුලින් විශේෂයෙන්ම මේ අපි කරන දේ පළක් තියනවාද මොකද මේ අපි මේ කරන්නේ මේක මේ අර කවුද කිව්වාගේ අපි මේ නිකන් කතා කරගෙන ඉඳීමක්ද මේ තුලින් කිසියම් දෙයක් ඇත්තටම වෙනවද වෙනවනම් මම හරි සතුටුයි මොකද මේ දැන් අපිට ඉතුරු වෙලා ඉන්නවා මේ බොහොම උනන්දුවෙන් ඉතුරු වෙන හොඳ කල්යනා මිත්‍ර ටිකක් අපිට නිකන් යාළුවෝගේ කතා කරන්න පුළුවන් මේවා ප්‍රචාරකයන් දාන නෙමෙයි මේ තුලින් අපිට යමක් දැනුමක් ඇති කරගන්න තමයි උපකාර වෙන්නේ මම හිතනවා එහෙම ඉතින් මේ විදිහට දෙයක් වෙනවාද මේ තුල මම එහෙම ඇව්වට එහෙම කියන්නේ නැතුව අඩුපාඩුවක් තියෙනවා කිව්වත් ඒත් කමක් නැහැ එහෙම නෙමෙයි මෙහෙමයි වෙන්න ඕනේ කියලා මම බලාපොරොත්තු වෙනවා ඉලක්ෂ මහත්මිය කුමාර මහත්මිය එහෙම අපිට ඒ වගේ කියනවා නම් දේවල් තේරුම් ගන්න දල්වත්ත මහත්තයා මම ඇත්තටම හැමදා පුළුවන් අවස්ථාවල ඇහුම්කන් දෙනවා මට හුඟක් ඉගෙන ගන්න දෙයක් තිබුණා හුඟක් ඉගෙන ගත්තා මේ ඔබතුමාගේ ඔය කාගේ කල්යාණ මිත්‍රයන්ගේ ශ්‍රවණට සිසිලෙන් ඉතින් මට ඇත්තටම හොඳට එක්ස්ප්ලේන් කරන්න බෑ දෙයක් ඉගෙන ගත්තට මමගේ හිතේ ධාරණය කරගෙන මට හොඳ අවබෝධයක් තියෙනවා නමුත් මම දක්ෂ නැහැ අර ශ්‍රීමති මහත්මියලා ඔබ ඔබතුමාලා වගේ ඒක මේ ලොකු දැනුමක් ආවා ගොඩක් ආශාවක් ආවා තව ටිකක් ඉගෙන ගන්න මට පුළුවන් අවස්ථාව මම අහුම්කන් දෙනවා මම අර සුදර්ශන හම්බුගේ ධර්ම නම් ඒක මට අහන්න වෙලාවක් හම්බුන්නේ නැහැ මේ දවස්වල ටිකක් ආදි බවුලින්ද ලංකාවෙනි මම ඉතින් මට අර ස්විස්තර්ලන්ත වගේ නිදහස නැහැ හුඟක් දේවල් අහගන්න මම පුළුවන් වෙලාවට ඔබතුමාලත් එක්ක සහභාගී වෙනවා ඉතින් හුඟක් පිං මේ කරන වැඩසටහනට මම හරි සන්තෝෂයි මගේ යාළුවන්ටත් මම කියනවා ඒගොල්ලෝ හැබැයි රෙකෝඩින් අහන්නේ හුඟක් මේ ඒක තමයි මට කියන්න තියෙන්නේ අර මට දෙයක් කියන්න ඔතන ඉන්න කල්යාණ මිත්‍රයන් තරම් පුළුවන් කමක් නැහැ නමුත් මම ඉගෙනගෙන තියෙනවා ගොඩක් දේවල් මේකෙන් මේ පුදුමයි මේ අපේ සරණ පටන් ගන්න දැන් අවුරුදු කෑන කාලේ 15ක් දාසයකට විස්සක් විතරයි ඒ කාලේ ශ්‍රීමති මහත්මියලාගෙම කතා කරන්න බෑ චිත්‍රා මහත්මියට කටහල යමක් කියන්න බෑ දෙන්නම් මෙතන නෑ ඊට වෙලාවකදී අහලා බලන්න කටහල යමක් කියන්න බෑ දැන් බලන්න කොහොමද කියලා නේද ඒ නිසා ඒගොල්ලෝ හැමදාම ඒගොල්ලෝ එහෙම කියනවා ඒගොල්ලමත් එහෙම කියනවා ජයන්ත මහත්තයා වුණත් එහෙමයි ජයන්ත මහත්තයා වුණත් එහෙම කියනවා අපුණ දවසට එතුම කතා කරද්දී නෑ කතා ගන්න බෑ ඉතින් ඒ ඇයි මම එකයි මේ කැමැත්ත තියෙන මේ සාකච්ඡාවේදී මේ මිනිස්සුන්ගේ මනස විවෘත කරනවා හැකියාවන් විවෘත වෙනවා ඒකයි මේකට වෙනස් සාකච්ඡාවට වෙනස් නේද වන් මේ සාකච්ඡාවක් නැතුව අපි කතා කරනවා කතා කරනකොට කල්තියට දැන් බලන්න අද වසන්ත මහත්තයා එයාගේ දන් ටික කියනවා කමල් මහත්තයා දන් ටික කියනවා තමලට වසන්ත මහත්තයා කියන්නේ කමල් මහත්තයා කියන එක නැති වෙන්නේ නැති නමුත් මම විශ්වාස කරනවා මගේ පොඩි කාලේ පාඩම් කරනකොට මේ අද්දකින් තුල හඬනගා යමක් කියනකොට ඒක ටිකක් තමන්ට ධාරණය වෙනවා වෙන කාගෙන් ඉගෙන ගත්තේ නැති වුණත් අර තමා දැනගෙන ආපු දේ හඬනගා කියනකොට තමන්ට ඒ තුනත් ඉගෙන ගන්න පුළුවන් ඒ නිසා මොන විදිහින් හරි කල්යනා මිත්‍රෙන්ද මේක වේදිකාවක් වෙලා කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ මේ සාකච්ඡාව මම මේ කියන්නේ විශේෂයෙන්ම සතිය දිනවල සොයන්වාසිකෙන් සම්බන්ධ වෙන පස්සේ ඒක වෙනම අප්‍රෝච් එකක් උන්වහන්සේට අපි සවන් දීගෙන ශ්‍රවණය කරනවා නමුත් මේ වගේ සාකච්ඡාවල මම හිතනවා එහෙම දෙයක් වෙනවා කියලා ඒක අපි උත්සාහ කරනවා හැම වෙලෙම කාලෝචිත ගැළපෙන දෙයක් සාකච්ඡා කරන්න මම කුමාරි මහත්මියලා තියුම් වෙලා පත්ම මහත්මියට එනවා ප්‍රශ්නයකින් හොඳේ කුමාරි මහත්මියට මේ නම් ඉස්සෙල්ලා ඒක සල්ලි නිර්වාණ සරණයි දල්වත් මහත්මයාට සියලු දෙනාටම. මම මේ සති දෙකක් ඇතුළත බොහෝම කාර්යබහුල ජීවිතයක් තමයි ගත කරේ. ඉතින් මේ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර නැතුව මට හිතුණා ගොඩාක් මේ ලොකු පාඩුවක් දැනුණා. ඒ වගේම මේ හිත තියෙන දෙකේ දහමින් තොරව ඉන්නවා වගේ තමා දැනුනේ. මේ ඒ කියන්නේ හිතේ තැනින් ආපහු අඩි ගානක් වැටුණා වගේ තමා මට දැනුනේ. ඉතින් මට මේ මාංකඩර සුදස්සන ස්වාමීන් වහන්සේගේ පොත් මම බොහෝමත්ම ආසාවෙන් කියවන කෙනෙක්. ඉතින් උන්වහන්සේගේ දේශනාව නම් මට අහන්න බැරි වුණා. ඉතින් මම අද කැමති ඔබ තුමාලාගේ කතා අහගෙන ඉන්න ටික දවසකට මේ මට සමාවෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම බොහොම කැමැත්තෙන් අහගෙන ඉන්නවා. හොඳයි, තෙරුවන් සරණයි කුමාර වාග්නේ. ඒ දේශනා ටික නැවතත් ඔයගොල්ලන් ලැබෙන සලස්වයි ඕනම වෙබ්සයිට් එකේ ලින්ක් එක දාන්න. එතකොට මේ එතනින් ගන්න පුළුවන් අරගෙන හිතෙන් දාන්න. අපි හිතෙන් මේ නැවතත් ඒ දේශනාවට එන්නේ නැතුව අපි වෙන මොන හරි සාකච්ඡා කරන්න හිට මම හිතන් ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවා. හිට කවද්ද බාස්පතිද නේද? නෑ, හිට බදාදා. ඔව්, සිකුරාදා ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවා. බදාදා සම්බන්ධ වෙයි. අපි බාස්පතිද දවසේ වෙන සාකච්ඡාවක් ගමු. ඉන්ද කල් දෙමු මේ දේශනා ටික තව ටිකක් අහන්න. හොඳයි හොඳයි. මම පත්ම මාත්‍රි ගොමිනවා. පත්ම මාත්‍රි මේකත් එන්නේ මේ අද සාකච්ඡාව ආරම්භ කරනකොටම කමල් මහත්මයා කියපු කාරණාවක් සමග. කමල් මහත්මයා මතක් කරා මේ සුදස් නමතුල දේශනා තුළ උන්වහන්සේ කිව්වා කියලා පටිච්චසමුප්පාදේ උන්වහන්සේ කමල් මහත්මයා පැහැදිලිම කිව්වා පිළිවෙලට අවිද්‍යාපත්‍ය සංඛාර ආදි වශයෙන් සංකල්පත්‍ය විඥාන ඔය විදිහට ගිහිල්ලා භවපත්‍ය ජාති කියලා ගිහිල්ලා ඊට පස්සේ ජාති නිරෝධ වුණාම භව නිරෝධ වෙනවා, භව නිරෝධ වුණාම උපාදාන. ඒ විදිහට මම හිතන්නේ කියාගෙන ආවා. උපාදාන නිරෝධ වුණාම සංඥා නිරෝධ වෙනවා, සංඥා නිරෝධ වුණාම වේදනා, වේදනා නිරෝධ වුණාම පස් නිරෝධ වෙනවා. ඔහොම කියගෙන කියනවා. ඒක ඇත්තද කියලා මම අහන්නේ ප්‍රශ්නේ. ඒක එහෙමද? පත්මවාදී. පටිසම්පාදේ ඇත්ත කියනවා දන්නවා. ඔය ප්‍රතිලෝම වශයෙන් කියපොතේ හත්තද වන්සරණ එහෙම දෙන්නන්ට මේ කියපොදේ මම සමන් කළේ නැති නිසා නේද? තව ස්වාමීන් වහන්සේ පැත්තක දීමුකෝ. ස්වාමීන් වහන්සේ කිව්වනේ මෙද මම්ම කියනවා. හොඳේ ලලින්ද රොත් කියනවා අවිද්‍යා පත්‍ය සංකාර පටිසම්පාද එහෙම කියනවා. ඊට පස්සේ මම කියනවා ඒ දැන් ඔකේ එහෙමනේ, ඒ නිසා බී වෙනවා, බී නිසා සී වෙනවා, සී නිසා ඩී වෙනවා කියලා අපි කියන්නේ. දැන් අපි කියනවා D කියන්නේ අනිත් පැත්තට සත්‍යතාවේ කියන්නේ වේදනාවන් පස්වච්චය වේදනා එහෙමනේ තින් නේද? වේදනාපච්චය තණ්හා ඕමනේ යන්නේ. එතකොට මේ ඇති වෙන තණ්හාවන් නැති කරොත් වේදනාවක් නැති වෙනවා කියලා. එහෙම වෙන්න පුළුවන්ද? තණ්හා අපි එතනම ගමුකෝ. තණ්හාවන් සියල්ල නැති වෙනකොට වේදනාවක් නැති වෙනවද? ඒක එහෙමම තමයි. වැරදි එහෙම නෙමෙයි. වේදනාවක් නැත්නම් තණ්හා නැති වෙනවා. වේදනාවක් හරි ඒක අනිත් වේදනා නිරෝධා පච්ච විරෝධ වේදනා නිරෝධා තණ්හා නිරෝධා නෑ අන්න සමයන් පොඩ්ඩක් මාවන්ති පොඩ්ඩක් ඉන්නේ කවස් ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරන්න තියෙනවානේ. ඒ විදිහට දේශනා කරලා තියෙනවා. දැන් ඒක අනිත් පැත්තට කරගෙන යනවා. ඒ මොකද මං හිතන්නේ මංකඩවල හම්බුකද කියනවනේ. ඒ එකින් එකට ගිහින් අහනකොට කියනවා මේ මට හරියට කියාගන්න බෑ. භවය කියනවා මේ මං ගැන කලබල වෙන්න එපා. ඔයා ජාතිය ඉස්සරවලන් කරගත්තු නැති කරන්න එහෙම ඒ වගේ දිගට තමයි එන්නේ. අන්තිමටම ඇවිල්ලා කියනවා අපේ වේදනා සංඥා ඒ සේරම කියනවා අපි ගැන මං ගැන හොයන්න එපා, හොයන්නක විඥාණය ගැන කියලා. මට ඒක තේරෙන පොඩ ප්‍රශ්නවාදී තත්වයක් ඉන්න මට. සමහර ඒක වෙන දේශනාවක ඒක තින්නේ පෙරකිරුපි ඒක ඉන්නේ. අපි දැන් මෙතන මේ දේශනාවට ඡොට් තත්වයක් ඉන්න කමල් මහත්තයාගේ දේශනාව මුලම කමල් මහත්තයා ඔබතුමා මෙහෙම කිව්වා. මට ඒක දැන් දාන්න අමාරුයි. ඔබතුමා මං කියන්නේ කිව්ව පටිසම්පාදව ඕඩ එක කිව්ව ඉන්න මං මතක් ගන්න. පටිසම්පාදව ඕඩ එක කිව්වා අවිද්‍යාපත්‍ය සංකාර සංකල්පච්ච විඥාන විඥානපච්ච නාම රූප කියලා කියලා ඊට පස්සේ ඔබතුමා අනිත් පැත්තට ඒක කියා කිව්වා නේද? අනිත් පැත්තට කිව්වා ඒ කතාව. මම කියන්නම්. අවිද්‍යා නිරෝධා සංකාර නිරෝධා සංකාර නිරෝධා විඥාන නිරෝධ විඥාන නිරෝධා නාම රූප නිරෝධ නාම රූප නිරෝධ සලයත් නිරෝධ සලයත් නිරෝධ පස්ස නිරෝධ පස්ස නිරෝධ වේදනා නිරෝධ අනිත් විදිහට ඒකට විරුද්ධව මට කියන්න පුළුවන් කමක් නැහැ මේ ඒකට මම අතගහන ටිකක් අකමැති මගේ මේ වෙලාවේ මගේ තීක්ෂණ ශක්තිය නැහැ මෙතන. ඔව් ඒ කොටස ටිකක් තව ටිකක් ගැඹුරින් හිතන්න කියලා අපි යෝජනා කරනවා. විශේෂයෙන්ම මේ චුල්ල වේදල් සූත්‍රයේ අර කවුද විසාක ඒක චුල්ල වේදල් සූත්‍රෙ නෙවෙයි වෙන සූත්‍රයක තියෙන්නේ. ඒක ඒ වෙන සූත්‍රයක තියෙන එක තියෙනවා ඒ විදිහටම ලියලා මේ මම පස්සේ කියන්න කොහෙලා මම කියගෙන ආවේ මේ චූල වේදල් සූත්‍රයේ ඒ විසාක සිටුවරයාට ඒ දීපු පිළිතුරක් තියෙනවා යා ප්‍රශ්නෙකට සමග ඒ කොටස පොඩක් අපි අහමු එකත් අපි එකක් හරි එකක් වරද කියන මේ අපි තේරුම් ගන්න බැරි කමක් නිසා සොයන වචන කියන දේවල් දක් නෙමෙයි ඔය තියෙන්නේ. අපි ඒ දෙක අහලා බලමු මොකද්ද මේ කිව්වේ කියලා. මොකද හැම වේදනාවක් නිසාම තණ්හාවක් ඇති වෙනවා කියන කතාවක් නැහැ. කියන එක පැහැදිලිවම කියනවා ඒ සූත්‍රයේ. ඔව්. ඒ කියන්නේ අපි හිතනවා නම් හැම වේදනාවක් නිසාම තණ්හාවක් ඇති වෙනවා කියලා. ඔව්. ඒක තණ්හා නැති කරොත් එම් වේදනාව සියල්ලම නැති වෙනවා නේ. ඉතින් එහෙම මේ හැම වේදනාවක් නිසාම තණ්හාවක් ඇති වෙනවා කියලා නැහැ කියලා. ඒ නිසා අපි මේ කතාව පොතව පොඩ්ඩක් අපි හොයමු. අපි කොහේ පොතක බලලා මේක මෙහෙම තිබ්බා කියන්නේ නැතුව දැන් මේක මම මතක සුද්දේශනාව අරගෙන අපි ඒක ඔගල කාටක් බලන්න පුළුවන් කිය. ඒක තියේයි. තිබුණා මා දැක්ක එහෙනම් මේක හරි කියලා අපි හිතන්නේ නැතුව අපි ඒක අපි හිතමු. මම සුද්දේ මෙහෙම තිනවා. මොකද්ද මේ කියන්නේ කියලා හිතලා අර ගෞරවනීය සම්මාන්ත්‍ර කෙනෙක් කිව්වා නම් යම් දෙයක් එයත් හිතලා මොකද්ද මේ අපිට නොතේරෙන පැත්තකින් උන්වහන්සේ කියලා කියන්නේ නැත්තේ. මොකද්ද මේ කියන්නේ කියලා අපි හිතලා බලමු. ඒ මොම මනසට හොඳ මේ ව්‍යායාම ඒවා. ඒ පාරම ගන්න නම් එප කිසිම ආමුතු කෙනෙක් වල කිසි දෙයක්. ඒක පැහැදිලිවම කියනවා. ධම්මජි ආමුතු මෙතන ඉස්සරහට තුන්වන්සි ඉස්සරහත් මං කියනවා. කී කීවොත් නම් ගන්න එපා කියලා. කෙසේ කෙම කිව්වත් එකම. මේ මච්චලි ගැන ආවාස මච්චලි ගැන කතා කරලා කෙම කිව්වා මොකද? ඒ කියන්නේ අපි දැනගෙන නෙමෙයි නමුත් ප්‍රතියන්න පැ කිව්ව පමණින් ගන්නවා කියලා. සද්දාව තියෙනවා ඒක සැක කරනවා නෙමෙයි නමුත් ඒක පසෙක තියෙනවා අපිට තේරෙනකන් එහෙමයි අපි මම හිතන්නේ ක්‍රමේ යන්න ඕනේ කියලා හොඳයි පද්ම මහත්මිය එහෙම කරන්නේ මම එතෙන්ට යමක් කියන්න බලන්නම් ඒ කියන්නේ ඉස්සර වෙලා අපි බලන්න ඕන මම භවනා කරන්නේ ඉතාලම මේ සැහැල්ලු විදිහ මේ කියන්නේ දැන් සංහාවේ කියන්නේ මොකද්ද සංහාවේ කියන තැන තියෙන්නේ කැමැත්ත අකමැත්ත ඒක පිළිගන්න අමාරු නම් මම මේ විදිහට කියන්නම් යම් කිසි දෙයක් දැම්ම කරගෙන තියෙන දේවල් වලට නම් තියෙනවා එතකොට මේ නමක් තියෙන දෙයක් ගත්තොත් මම එක්කයකට කැමති වෙලා එහෙම නැත්නම් අකමැති වෙලා මෙතන තියෙනවා තණ්හාවයි මෝහයයි ඒ කියන්නේ මම කියන එකනම මේක පිටිපස්සේ ඉන්නවා අවිද්‍යාවෙන් හදාගත්ත මේ මම කියන එකනයි මේ කැමති උනේ එහෙම නැත්නම් අකමැති උනේ දැන් හැම එකටම තණ්හාව එන්නේ නැහැ ඒ සමහර දේවල් අපි අනන්ත දේවල් දකිනවා ඒවා අපිට අමතක වෙලා ගිහිල්ලා සමහර දේවල් දැක්කහම ඒකට නමක් දුන්නහම ඒ නමට අපි බොහෝම දේවල් එකතු කරනවා දැන් එකතු කරනවායි කියන්නේ දැන් කියමු අපේ අම්මාත්තාම ඒ අම්මා කියන්නේ මම හැදුවේ මේ විදියට මේ විදියට මට කන්න බොන්න දුන්නා අනේ මගේ අම්මා මට මේ විදියට කරන්න බැරි වුණා නේ එහෙම කියලා මහ කතන්දරයක් ඔය හැම එකකම පොතක් මේ පුළුවන් විදියට මම දැක මේ මංගඩවල හැමදෙරම බොහොම ලස්සනට ඔක තේරුම් කරලා දෙනවා ආරෝහණ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා කියනවා ආරෝහණ කියන්නේ මෙන්න මේ නම මගෙන් කියන එක මාතෘකාවක් හැටියට අරගෙන මේකට අපි විශාල එසේ එකක් එහෙම නැත්නම් මාතෘකා කරගෙන පොතක් ලියන වගේ තියෙනවා අපේ ළඟ. සමහර ඒවා තියෙන පොත පොඩි, සමහර ඒවා ලොකු. පොත මේ ගොඩක් ලියපු දේ ඒ සිතේ තියෙන එක ඇතිමට බාධේ ගෙනියන්න. ඒ කියන්නේ එතන තමයි උපාදානය තියෙන්නේ. ඒ උපාදාන ඒ තියෙන මගේ ළඟ රැස් කරපු හැම දෙයකටම හැම දෙයක්ම මගේ ස්කන්ධවලට මම දාගෙන තියෙන්නේ. උපාදාන ස්කන්ධ ඒක නිසා තමයි මට නිතර නිතර ආපහු එන්නේ. එතකොට මේ ඒක මට ඇති සංසාරයේ දිගට දිගට ගෙනියන්නේ. ඒක නිසා මම ගන්නේ කැමැති අකමැති යම් කිසි දෙයක් මගේ සිතට නැවත එනවා නම් ඒ එන්නේ මම ඒකට තණ්හාවක් කැමැත්තක් හරි අකමැත්තක් හරි කරගත්ත නිසා. ඒක කැමැත්තම වෙන්න ඕනේ. දැන් මට අකමැති කෙනෙක් හම්බුනොත් එයා ගැනත් මගේ ළඟ පොතක් ලියලා තියෙනවා. මෙයා මේ විදියයි තරහ වුණු වෙලේ ඉඳලා හරි එයාගේ නරක පැත්ත එතන ලියවිලා තියෙනවා. මේවා මේ පඩිපෙළවල් අපි සංසාරේ ගෙනියන දැන් බෝසතාණන් වහන්සේට තරහ බෝසතාණන් වහන්සේගෙන තරහ සිතක් හදාගත්ත දේවදත්ත එයාට පුළුවන් කමක් තිබුණේ නැහැ ඒක නවත්ත ගන්න. දේවදත්ත කවදාවත් හිතන්න නැතුව ඇති මම මේක පස්සෙන් මේ තරහ වුණාම මේක ගෙනියනවා කියලා. මේව නිකන් වැලක් වගේ ගිහිල්ලා මේව අවසන් වෙන්නේ මෙහෙම බද්ධ වෛරය හරි එහෙම නැත්නම් ආශාවක් හරි ඇති කරගත්තම හුඟක් වෙලාවට මේව එක්ක තමන් රහත් වුණාට පස්සේ ඒවා තමන්ගෙන් ගැලවිලා යන්නේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් වගේ උත්සමයක ඉපදිලා ඒක විසඳුවාම තමයි ඒක මේ එින් අපිට වෙන් වෙන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි මට මේ වෙලාවේ කියන්න තියෙන්නේ සතුන් සර්ණයි. එකවන් සම්මත පද්මවාදී බොහොම පිං මම මේ අවසානයේ මේ චමතු වෙච්ච ප්‍රශ්නේ යොමු කරනවා ප්‍රීති මහත්මයාට, ඊගවට සේන මහත්මයාට, ඊගවට ප්‍රීති මහත්මයාට, චන්ද්‍ර මහත්මයාට, සේන මහත්මයාට යොමු කරනවා මේ විදිහට. හරි ඒ ප්‍රශ්නේ මතකයිනේ. අපි දන්නවා වේදනාව කියන්නේ මොකක්ද කියලා. වේදනාව කියන්නේ දැනගන්න. හොඳ වේදනාව කියන්නේ දන්නවා. එතකොට මේ හැම තණ්හාවක්ම ඒක නැත්නම් හැම වෙලාවක ඇති වෙනවා. මේ වේදනාවක් නිසා තණ්හාවක් ඇති වෙනවා කියන ප්‍රශ්නේ මම අහන්න යොමු කරනවා. ඒ ප්‍රශ්නේ හරි ගැස්සලා දෙන්නද මම? ඒ හරි ගැස්සන්න. ඒක තියෙන්නේ හැම වේදනාවක්ම එක්ක සුඛ, එක්ක දුක, එක්ක අදුක්කම අසුඛ. හැම සුඛ වේදනාවකම මේ පවක් තියෙනවද කියලා අහනවා. එතකොට නැහැ කියනවා. ඒක මොකද දැන් ධානයේකද තියෙන සුඛේදී පවක් නැහෙනේ. මේ අකුසලයක් වෙන්නේ නැහෙනේ. අනේකයි. එතකොට හැම දුකකම හැම දුක් වේදනාවකම අකුසලයක් වෙනවද කියලා අහනවා. ඒත් නැහැ. දැන් කෙනෙක් ධානයක් ලැබෙන්නේ නැහැ කියලා දුක් වෙනවා නම් එහෙම අනේ ඒ වගේ තැන්වලදී ඒ දුකට අකුසලයක් වෙන්නේ නැහැ කියලා. තේරුණා සර්. ඔව් තේරුම් ගන්න එක මාත්මය හොඳයි. මම මේ ප්‍රශ්නේ මේ විදිහට අහනම් ප්‍රීති මාත්මය සේන මාත්මය ડોක්ටර් පොඩක් මේක දෙයක් පොඩක් කතා ගන්න බෑ. හැම වේදනාවක් නිසාම තණ්හාවක් ඇති වෙනවද? ඒ ප්‍රශ්නේ උත්තර දෙන්න මේ අර මේ මගේ ප්‍රශ්නයක් එක හොඳයි. ඒ කියන්නේ මේ අර අපේ තුමු සුත්‍රයේ සාධිත එක නෙමෙයි හැම වේදනාවක් නිසාම තණ්හාවක් ඇති වෙනවද? මම ඒකට උත්තරේ නෑ හෝ කියනෝ නෙමෙයි ඕන දෙයක් මම ඉගෙන ගන්න කැමතියි. තෙරුවන් සරණයි දරුවත් මහත්මයා ඇතුළු සැමට. මම ඔය ප්‍රශ්නය ඇත්තම මේ කමල් මහත්තයාත් පොඩක් සාකච්ඡා කරා ඊයේ නෙවෙයි පෙරේදා වගේ. එස්මා කිව්වා ආකාරයට මම තේරුම් ගත්තේ දැන් මේ නිරාමිෂ ප්‍රීතිය වගේ, කියන්නේ දැන් අපි ඒ කියන්නේ ප්‍රීතිය ඇති වෙනවා. ඒ කියන්නේ මේ කාමයෙන් නැතුව ප්‍රීතිය වගේ. ඒ කියන්නේ එතකොට එක වේදනාවක් ඒ වගේ එනකොට ඒක එතකොට මේ තණ්හාවකට යන්නේ නැහැ. ඒ වගේම අර කවන් මාත කිව්ව ආකාරය කියන අපිට දුකක් වගේ ඇතිනොත් මේ කියන්නේ මේ ධානයක් ලබා ගන්න බැරිව එතකොට ඒක වේදනාවක්. එතකොට ඒකේ තණ්හාවට යන්නේ නැහැ. මම හිතන්නේ ඒ වගේ උදාහරණයක් දෙකක් තමයි මට නැත්නම් මට ඇත්තටම ඔක ප්‍රශ්නයක් වුණා මුලදී. මම හිතන්නේ ඒක න අනිවාර්යයෙන්ම වේදනාවක් ඊට පරිසම්පාදේ අනුව වේදනාවක් ඇතිනොත් තණ්හාවක් ඇති වෙනවමයි. එතකොට ඒක තණ්හාවක් ඇති වෙන්නේ නැති පොඩි අවස්ථාවන් කීපයක් ඇතින බව තමයි මම කවර්මත්ය සමග සාකච්ඡාවෙන් තේරුම් ගත්තේ. ඊට වඩා නම් ලොකු උදාහරණයක් වගේ ගන්න අමාරුයි. මම හිතන් හිටියේ නම් ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන බවක්. නමුත් ඒක එහෙම නොවන බවක් තමයි මේ චූල වේදල සූත්‍රයේ තියෙන්නේ. ඊට එහා ලොකු අවබෝධයක් මට නැහැ. දරුවත් මාත්‍යා තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. ඔය හැමදේම තාම බාගෙට ප්‍රීති දේවල් කියලා අපි තියාගෙන ඉමු. අපි එතකොට තව තව දාදා බලමු මොකද වෙන්නේ කියලා. සේන මාත්‍යා ඔබතුමාට වෙනා නැහැ. චන්ද්‍ර මාත්‍යා ඔබතුමාට වෙනා. ඊට පස්සේ සේන මාත්‍යා. ආ තෙරුවන් සරණයි. සම දිනාටම දැන් වේදනාව කියනහම සතු දුක උපේක්ෂා නැත්නම් අදුක්කම සුඛ වශයෙන් අපිට තියෙන. ඉතින් මේ හැම වේදනාවක් තියෙනනම් සන්නාව ඇති වෙන්න බෑ. අපි හිතමු කෙනෙක් මේ ප්‍රතිසම්පාදයේ දන්නේ මේ බුද්ධ ආගමකට සම්බන්ධයි විතරනේ. එතකොට වෙනත් ආගම් වල අය දන්නේ නැහනේ මේ ප්‍රතිසම්පාදයක්. ඒත් ඒ අයට මේ වෙනත් ආගම් වල මේ වෙනත් යෝගී ඉන්නවනේ. එතන ඒ අයට ඒ අය දිහා බලපහම ඉතින් එහෙම හිතන්න පුළුවන් මේ සන්නහව ඇතින්නේ නැහැ කියන එක. මොකද මේ දැන් මේ සැප වේදනාව සැපේ ඉහළම අවස්ථාව සුඛනේ. එතකොට එතනදී ඒ තියෙන්නේ මේ සන්නහවක් නෙවෙයි ඇත්තටම. එහෙනම් මේ එතකොට මේ උපේක්ෂාවේදී නම් කොහොමදවත් එතන අර තියෙන විදියක් නැහැ නේ. කන්නාවක් එතන මොකුත් නැති තැනක් නිසා ඒ දුක් වේදනාවෙන් ඉඳන් ඉතින් මොකක් හරි තියක් නිසා තමයි මේ කන්නාව ඇති වෙනවා කියලා තමයි හිතන්නේ. පෙරවන් පරණ කියලා. නැද පෙරවන් සන්න චන්ද්‍ර මාත්‍යා බොහොම පිං සේන මාත්‍යා ඔබතුමාගේ තෙරුවන් සරණයි. ඔව් මට කියන්න තියෙනෙත් ඒකම තමයි. වේදනාව සෑම වේදනාවකටම තණ්හාව ඇති වෙන්නේ නැහැ කියන එක එතනදි මට උදාහරණයකට ගන්න වෙන්නේ රහතන් වහන්සේ තණ්හාව ශ්‍රේ කරලා ඉන්න උතුමෙක්. උන්වහන්සේට වේදනාව කියන එක ඇති වෙනවා, වේදනාව කියන එක තියෙනවා. නමුත් තණ්හාව කියන එක එතන නැහැ. ඒතෝ ඒ විදිහට බැලුවොත් වේදනාව හැම වේදනාවකටම තණ්හාවක් ඇති වෙනවා කියලා කියන්න බෑ. නමුත් අපි ගත්තොත් අපේ සුඛ දුක්ඛ කියලා අපේ වේදනාව ගත්තොත් අපිට දැනෙන හැම වේදනාවකටම අපිට තණ්හාව නිසයි මේ තණ්හාව මතුවෙනවා අපේ ප්‍රත්‍යක්ෂන ජීවිතේට. ප්‍රත්‍යක්ෂන ජීවිතේ තණ්හාව නැතිව කිසිම දෙයක් කෙරෙන්නේ නැහැ කියලා කිව්වොත් ඒක නිවැරදි කියලා මම හිතනවා. මොකද තණ්හාව නැති කරගන්න පුළුවන් වෙන්නේ මේ රහත් උනාට රහත් ඵලයේදී පමණයි. එහෙමනම් රහත් වෙන්න පළමුව ඇති වෙන හැම දෙයකද හැම වේදනාවකදීම තණ්හාව ඇති වෙනවා කියන එක මම පිළිගන්නවා. මේ අපි හිතුවොත් ධ්‍යාන සුඛය ගත්තත් ඒ ධ්‍යාන සුඛේත් ලෞකික ධ්‍යාන සුඛය කියන්නේ ලෝකෝත්තර ධ්‍යාන නෙවෙයි, ලෞකික ධ්‍යාන සුඛේත් තණ්හාව ඒක ගෑවිලා තියෙනවා කියන එකයි මගේ අදහස. තිරුවන් සරණයි. දෙවන සන්නයි බොම් බොම් බින් අතරම ඒ අපතන බොහොම හොඳයි. අපි එතනින් අපිට ආලෝකයක් ගන්න පුළුවන් මම හිතන්නේ. මම යමක් කියන මාත හිතන විදිහ අපි හැමෝම කියන වගේ මාතත් මේ හිතන විදිහ කියන්නේ අපි ඔබතුමා කිව්වා වගේ දුක්ඛ වේදනාව සුඛ වේදනාව අදුක්ඛ සුඛ වේදනාව කියලා තුන් ආකාරයකට වේදනාවන් තියෙනවා කියලා දන්නවා. එතකොට සුඛ වේදනාවක් ඉඳන් එතෙන්දී කැමැත්තක් ඇති වෙනවා. ඉන්සයිටින් සුෂ්ණාවක් අදුක්ක වේදනාවකදී ඒ පිළිබඳ පටිගයක් ඇතිවෙලා ඒ නිසා අකමැත්තක් ඇති වෙනවා. ඉතින් ඔය යනුව අපි සංසාර ගමන තණ්හාපත්‍ය උපාදාන කියලා ගමනක් යනවා. එතකොට එසේ නමුත් අපි අහලා තිනවා අපිට අහුලන්නත් මුණාට අපි මේ සත්ව ජීවිතය තුළ මේ ලැබුවා වූ ජීවිතය තුළ අපි වැඩිපුර ඉන්නේ අදුක්කස්සක වේදනාවේ කියන කතාව. ඒක මම හිතනවා කච්චි දන්නවා කියලා. වැඩිපුරම අපි සත්වයේ ජීවිත ගත වෙන අදුක්කස්සක වේදනාවේ තියෙන්නේ. ඒක දැකලත් නැහැ, අහුවෙලත් නැහැ. දැකලත් නැහැ, අහුවෙලත් නැහැ. මොකද එතනදී ඒක අවිද්‍යාවෙන් ඒක බැහැලා තියෙන්නේ. අවිද්‍යාවෙන් වෙල් තියෙන නිසා දැකලත් නැතුව අහුවෙලත් නැතුව ඒ අවිද්‍යාව අපි ඒක එකේ තියෙන අදුක්ක දුක් දුක නැති බව දකින්නෙත් නැහැ. එතන සුඛයක් නැති බව දකින්නේ නැහැ. ඒක ඒක ධම්මියහඳු බොහොම ලස්සන දෙක වචනයකින් කියනවා. මේ මට හරියට මතක් වෙන්නේ නැහැ. ඒක ඒ ආකාරයක ඒකම නොදන්න කමක් එතන තියෙනවා. මහා විශාල අවිද්‍යාවක්. يعني මේ අවිද්‍යාව නිසා මේ ඒක වහගෙන ඉන්නේ. ඒ නිසා සංසාර ගමන යනවා. ඒ දුක්ඛම සුඛය අසුඛය හිතියත් මොකද ඒ නිසා අපි තණ්හාවක් හදා ගන්නවා. දුක්ඛම සුඛය අසුඛය හිතියත් අපි තණ්හාවක් හදා ගන්නවා. මොකද මේ ඒක අපි නොදන්න කම නිසා. නමුත් හැබැයි අදුක්ක සුභක හේතු නිසා තණ්හාවක් දෙන්නේ ඉදියක් නැහැ. ඒක අපි අවිද්‍යාවෙන් නැතුව දැක්කානා කියන කාරණාව. ඒක ඉන්න එතන තමයි හොඳ පුරුකක් ඇටියට, එහෙම නැත්නම් හොඳ තැනක් ඇටියට, කෙනෙකු දැකිය යුතු දෙයක් ඇටියට, භාවනාවකදී ප්‍රගුණ කරගත යුතු දෙයක් ඇටියට දක්වන්නේ එතන අවබෝධ වෙච්ච කෙනා සත්‍ය අවබෝධ කරගන්න යන්න පුළුවන් කියන පස්වේ. අහලා තියෙනවා, ඇහිලා තියෙන දෙයක් නිසා මේ පැත්තකටවත් ගිය දැන් නෙමෙයි මම කියන්නේ. මේ එහෙම තත්ත්වයක් ගැන තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් මතක් කරලා පමණයි මේ පසුගිය දේශනාවල අපිට මේ අපි දේශකයන් වහන්සේලා මතක් කරන දුක කාරණාවන් සම්බන්ධ කරගෙන ඒක මතක් කරේ. ඉතින් ඒ ගැන යමක් කියන්න කියලා මම යොමු වෙනවා ගෞරවයෙන් වසන්ත මහත්මයාට. ඊට පස්ව අනේ මම ඉස්සෙල්ලා පද්ම මහත්මිය යොමු වෙලා ඉතින් මාත්‍රිකයින් සම්බන්ධුනේ පද්ම මහත්මිය වෙලා ඒ ගැන තේමක් කියන්න කියලා. ඊට පස්සේ වසන්ත මහත්මිය වෙලාම සාකච්ඡා නිම කරා. හොඳයි පද්ම මහත්මිය. මම දැක්කේ නෑ පද්ම මහත්මිය පණිඩක් දා තිනා යන්නේ නැව කියලා. මට මේ ඔන්ලයින් එකව පේනවා. ඒ නිසා මම වසන්ත මහත්මයාගේ මෙහෙම වෙන්න වසන්ත මහත්මයා ඔබතුමාගේ වෙනවා. ඒ මතු කරපු කාරණාව පිළිබඳව ඔබතුමාගේ මක් අදහසක් කියන්න තියෙනවා නම් කියන්න පුළුවන්. නැත්නම් කමක් නෑ. සාකච්ඡා නෙවෙයි. දැන් මෙහෙමයි. දැන් සෑම වේදනාවක් නිසාම සංහාවක් ඇති වෙනවාද කියන ප්‍රශ්නය ඇත්තටම ඔව්. මොකද අපි පටිච්ච සමුප්පාද ධර්මය නොදන්නා සමම නිසා ඒ සත්ව ලෝකයේ අනේ තුන් භවයේම පැටි සංසාරේ අනුරාග සංසාර යන. එතකොට ඒක බුදුදහමක බුද්ධ වචනයක්. ඉතින් ඒක අපිට කවදාකවත් ඒක අපි ඒ උන්වහන්ස බුදු කෙනෙක් පහළ වෙලා කිව්වේ නැත්නම් අපි මොකක්වත් නොසිතද දන්නේ නැහැ. ඉතින් උද්‍යානවාසයේ තණ්හාව කියන එක පැහැදිලි කරන වචන ගොඩාක් කියලා තියෙනවා. දැන් බැලුවොත් එහෙම සූත දේශනාවලත් විස්තර වල තරම් බැලුවොත් එහෙම තියෙනවා. දැන් එතකොට අපි දන්නවා මේ දැන් පාළි වචනක තත්ත්වාභිනන්දති කියන තැන තැන ඇලෙනවා. එහෙනම් දැන් අපි ගත්තොත් අපි මේ කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය වුණත් මේ ලෝකවලත් ඇලෙනවා. ඉතින් දැන් අපි ගත්තොත් අරූප ලෝකේ ඉන්න ඒගොල්ලොත් ඒ වහන්සේලාත් ඒගොල්ලෝ රහිය ආරණ වහන්සේලා 84,000 කියලා කල්ප 84,000 ක වගේ කාලයකට විශාල කාල පරිච්ඡේදයකට කියලා සිටපත් කරනවා. ඒත් ඇරිලා ඉතින් ඒක නිසා මේ තියෙන මේ සංහාව කියන එක අර අදුක්කම අසුක එතන මේ මෝහින් ගහිර තියෙන තාකර ඒක මේ අවිද්‍යාව නිරෝධය. ඒ කියන්නේ අවිද්‍යාව සංහාව නැති වෙන්නේ සංහාව නිසා ඇති වෙන්නේ වෙන මේ සංහාව නිසා ඇති වෙන මේ ගමනට අවිද්‍යාව දුරු වෙන තාකල් පොඩක්වත් මේක ඉඩක් දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට කියන පැහැදිලිම සංයෝජන ධර්ම වලත් බලුවොත් එහෙම ඉතින් මේ ඒ ඔක්කොම ටික ඒවත් ටික තේරෙම දුරු වෙලා යන්න නම් අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු වෙන්න ඕනේ. ඉතින් අපිට මේ සංහාව ගැන ගොඩාක් විස්තර දේශනා අහලා තිනවා. නමුත් අපිට අපි කරන්න තියෙන එකට සුළු දෙයකින් පටන් ගන්න කරොත් භාවනාව අපිට ওই දුක තැනට යන්න පුළුවන්. හැබැයි සාකච්ඡාවකට මේ වගේ කරුණු හරිය අදගත් ඉතින් ධර්ම දහම දැන ගැනීමක් හැටියට ඒකට අපි දන්නවා. ඉතින් යුගාට අපිට තියෙන හුඟක් වෙලාවට දැන් අපි මේ සංහාවෙන් බැඳිලා බැඳිලා ඇලෙන නිසා මේ ලෝකෙටම මේ ඒක පේන්නේ නැහැ. අර අදුක්කම එතන ඉන්න එතන පේන්නේ නැතිකම. ඒ මොහෙන් වැහිලා තියෙනවා. ඉතින් ඒක වැහිච්ච තැනක් පේන්නේ නැහැ. ඒක ධර්මයේ ඉගෙනගෙන ඒ විදිහට පරිපූර්ණ කරගෙන නැත්නම් ඒක දැක ගන්න කවදාවත් හම් වෙන්නේ නැහැ. ඒක ඉස්සර හිතා ගන්නවා. ඉතින් ওই වගේ දෙයක් තමයි මම කියන්න තියෙන දෙයක් තමයි තේරුම් ගන්න. හොඳයි තේරුම් ගන්නයි. අද දවසේදීත් අපි තාමත් අගනා ධර්ම සාකච්ඡාවක නිරතුණා කියලා මම විශ්වාස කරනවා. කල්යාණ මිත්‍රෝ කිසිම කෙනෙක් කිසියෙකුට කියලා දුන්නා නෙමෙයි, තමන් දන්න දේ කිව්වා. ඒකෙන් අනිත් අය යමක් ගත්තා නම් ඒක හොඳයි. ගත්තේ නැතුණා ගැටලුවක් නැහැ. සමහර දේවල් සියර්සිය නිවුද් දේවල් නොවෙන්න බොහෝ විදකට තියෙනවා. තමන්ට ගැලපෙන තමන්ගේ යන මාවතට තමන් හොතිරිලා ඉන්න භාවනා මාර්ගයට හානියක් නොවන යමක් කියුණා නම් ඒ දේ ගන්න පුළුවන්. ඒක තමයි කියන්න ඕනේ. එතන මේක හරි විවෘතම එකක්. ඒක මේ කිසිම පරිලයක් දෙනව නෙමෙයි. දේවල් ඉස්මතු කරනවා හිතන්න අවකාශ සල්සා දෙන්නම පමණයි සිද්ධ වෙන්නේ. අන්තිම කවදාරි කූරු ගාලා තමන් ම හොයාගත යුතු දෙයක් තියෙන නිසා මේ ඒ සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම පමණයි අපි මේ කරගන්නේ. අපි ඒ නිසා මේ ඉන්න කීප දෙනාට මම නමස්කාර කරනවා. මේ දැනගසා මොකද මේ ඊට පොඩි පිටක් අපිට එකතු වෙන්න මේක ඒක අපිට හොඳටම ඇති වැඩි වෙනවත් ඕනේ මේ විදිහට මේ වැන්නිට බොහොම ප්‍රමාණවත්. ඒ නිසා හෙට දවසේදී සම්බන්ධ වෙන කියලා ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපි හෙට දවසේදී බලාපොරොත්තුවක් තියාගන්නවා සවන්වස් කෙනෙක් සම්බන්ධ කරගන්න. කිසි යම් කිසි විදිහකින් මේ මග යනොත් එහෙම අපි හෙට දවසේ සාකච්ඡාව සඳහා මට හිතෙනවා අපිට ගන්න පුළුවන් කියලා මජ්ජි සූත්‍රය. මොකද අපි පෞගේ දවසේ කතා කරලා අර මේ මනස්කාර සබ්බේ ධම්මා කියලා කතා කරලා ඊට පස්සේ පස්ස සමුදය ධම්මා සබ්බේ පස්ස සමුදය සබ්බේ ධම්මා කියලා අපි කිව්වා. ඒ නිසා මේ මට හිතනවා මජ්ජි සූත්‍රය අරගෙන ඒකේ ගැළපෙන කොටසක් අරගෙන කතාවත් සාකච්ඡාවට ගමු කියලා. මජ්ජි සූත්‍රය කියන්නේ ඉතාමත් ගැඹුරු සූත්‍රයක් බව අපි දන්නවා. ඒ නිසා ඒක මතක් කරනවා මම. අවශ්‍ය වුණොත් අපි ඒකට ගමු. හමුදු කෙනෙක් ඉතිරියක් නැහැ. හොඳයි, එහෙමනම් සම්බන්ධ සියම් දරමුණට පෙරවන් සන්නයි. එතදස් දීමුණ ගෙහින් බලාපොරොත්තු වෙන්නේ අද නතර වෙන පෙරවන් සන්නයි.